2016 වසරේ දෙවෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. තමන්ගේ සිත දිහා බැලුවාම මම මුලින් මතක් කළා නේද, සුන්දර මනස දිහා බලාගෙන ඉන්න කියලා. සුන්දරයිද, ලස්සනයිද, ප්‍රසන්නයිද තමන්ගේ හිත? ගැටලු කියලා කියන්නේ සුන්දර නෑ කියන එක නේ. මානසික ගැටලු තියෙනවා කියලා කියන්නේ සුන්දර නෑ කියන එක. මේ හිතේ තියෙන සුන්දරත්වය ලස්සන කොහොමද මතු කරගන්නේ කියන එක තමයි අපි ධර්මයෙන් කතා කරන්නේ. අපි කොහොමද දවසින් දවස අපේ මනස නිවුණු තැන ගිනිගන්නේ නැති තැනක් බවට පත් කරන්නේ? නිවුණු තැනක් හදාගත්තාම ඒ නිවන අත්විඳිනකොට එයාට අපි කියනවා එයා නිවන් දැකමින් දකමින් ජීවත් වෙනවා කියලා. ධර්මානුකූලව මිසක් හිත නිවන්න බෑ. කාල බිල නටලා ඇඳලා කලඳලා හිත නිවන්න බෑ. ඒ නිසා ධර්මයේ නිතරයි සැනසීම හොයාගන්න පුළුවන් කියන එක හොඳින් මතක තියාගන්න. ඔබ නිවන සොයන කෙනෙක්ද? සැනසීම සොයන කෙනෙක්ද? එහෙමද නැද්ද? එහෙමයි නේ. ඔබ සැනසීම සොයන කෙනෙක් කියනවනේ. සැනසීම සොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ තමයි පළමුවෙන්ම මේ ස්ථීරසාර සැනසීම සොයාගත්තේ. ඒක අපි හිතාගෙන ඉන්න මේ උපදින් නැති කතාවක්. මේ උපදින්න එහෙම කතාවක් කොයිබකවත් දේශනා කරලා නැහැ. ගැමු ධර්මයේ හොයාගෙන යනකොට එහෙම කතාවක් දේශනා කරලා නැහැ. කොසල් මහරජතුමා ගිහිල්ලා අහනවා මේ උපලවන්න රහත් ternaryගේ බුදුහාමුදුරුව උපදීද නූපදීද කියලා. නැවත බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත. දැන් ඔබවත්තන්ට නූපදී ඉන්නද ඕන? ඒක නිකන් හරි වෛරක්කාර අදහසක් නේ. මේක හරි වෛරක්කාර අදහසක්. මේ ඇයි උපදුනාව ප්‍රශ්න තියෙන එක දිලා ලෝකයට සේවය කරන්න තියෙනවනම් මේ ලෝකයට දේ හැමදේම හරි සුවද හිතින් බාර ගන්න තියෙනවනම් ඉතින් මේ ලෝකේ සදාකාලික ජීවත් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ තෝරගත්ත නැති තැන, ජීවිතේ දුක තැන, පීඩා තැන එයා සාප කරන්නේ තමන්ගේ ආත්මයට. එන මොකවත් නෙවෙයි, ඒකෙන් අදහස් වෙන තමන් කොච්චර පීඩා විඳිනවද කියන එක විතරයි. දුක් විඳිනවද කියන එක විතරයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට තමන් සාප කරගන්නවා කියලා කියන්නේ එයා ලොකු පීඩාවකින්. හැබැයි සැනසිලිදායක ජීවිතයක් කෙනෙක් ලබනවා. එයාට හිතෙන්නේ මොකද? පෘථුවි ආයුෂ ප්‍රමාණයටම තමන්ගේ ආයුෂ තිබුණත් එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සන්තෝෂයි. සදාකාලිකවම සංසාරේ සැරිසරාගෙන ගිය අවසාන සත්‍යයත් නිවන් දකින්නකන් සැරිසරාගෙන ගිය එයාට ඒ ජීවිතේ සන්තෝෂයි. මොකද හේතුව? එයාට විඳවන පීඩාකාරී මනසක් නැති නිසා. එහෙමනම් මිනිස්සු මේ ආත්මයට ගරහන්නේ ඔවුන් ලබන පීඩාව තුළ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තුළ මේ ලබන ආත්මේ උපදින්න ඇති කතාවක්, උපදින කතාවක් දේශනා කරන්නේ. කොහොමත් මේකේ උපදින්න කෙනෙක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ. ඒ උපදින්න මැරෙන්න කෙනෙක් නැති තැන හදාගත්ත තැන අවිද්‍යාවක් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒක ගැඹුරු විෂයක්. ඔබ තේරෙන්නේ නැහැ. ඔබ ගැඹුරින් ධර්මයේ සොයා බලපු කෙනෙකුට පැහැදිලිවම පේනවා බුදුහාමුදුරුවන්ගේ පිරිනුවම් පෑවෙන් පසුව උපතක් නූපතක් පිළිබඳව එහෙම කතාවක් මොකුත්ම නැහැ. එතකොට එහෙනම් උපදිනවද කියන තැනට එන්නත් එපා. එහෙනම් නූපදිනවද කියන තැනට එන්නත් එපා. මම එහෙම කතාවක් කිව්වා එහෙම නෙමෙයි. මේ උපදිනවා කියන එක තමයි ආමුදුරේ නම් කියන්නේ බුදු ආමුදුරු පිරිනුවම් පෑවම කියලා. එතෙන්ට එන්න එපා. එහෙම කතාවක් දේශනා කරන්නේ නැහැ. ඊට වැඩි දෙයක් කතා කරන්න තමයි අපි මේ වැඩසටහන යොමු කරගෙන තියෙන්නේ. නිකන් ඔළුව කැරගෙන ආගෙන ඒ නිසා ඒ කරුණ පිළිබඳව ගැඹුරින් හදාරන්න ඕන, ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන, තේරුම් ගන්න ඕන කාරණා. හරි, ඒක වැඩක් නැහැ. තමන් මේ දැන් ඉපදිලාද ඉන්නේ? ඔව්, කුමක් ඉපදීම කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධේ 15 ඉපදීම කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ලෝභ ద్వේෂ මෝහයන්ගේ 15 තමයි ඉපදීම කියලා කියන්නේ. එන උපතක් නෑ. දැන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ උපත මරණය දෙකම නැතිව වාසය කරන කෙනෙක්. ඒ අමුතුයි නේ, මන අමුතු. උපත මරණය දෙකම නැතිව වාසය කරන කෙනෙක්. මොකද්ද උපත මරණය දෙකම නැතුව වාසය කරනවා? රහතන් වහන්සේ කෙනකින් ඇසුවොත් ඔබ ජීවත් වෙනවද කියලා උන්වහන්සේ කියයි නෑ කියලා. මැරිලාද කියලා හෙව මහසිකේ ඒත් නැහැ කියලා. උපත මරණය දෙකම නැතිව වාසය කිරීමට තේරෙනවා. ඕ ඉගෙන ගත්තද බුද්ධ ආගමේ? මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ නැහැ. ඔය අර පුතජන විදියට පරිවර්තනය වෙලා තියෙන පුතජන සංඥාවෙන්ම ක්‍රියාත්මක වෙන පාඩ තමයි අපි කියෙව්වේ. රාතුන්ගේ වචනේ යට ගියා. ඊට පස්සේ අපිට පෘතජ්ජන ඇසී නිර්මිත වූච්ච දේවල්ම ලිකටම ගියා යන්න කියන පෘතජ්ජනයකට කවමදාකවත් මේ ලෝකෝත්තර විශ්ේ ගැන කියන්නට බෑ. ඒ කාලේ බුද්ධ කාලේ ධර්මයේ දේශනා කළේ ඒකාන්තයෙන්ම මාර්ගඵලයකට හෝ පත්වෙච්ච කෙනෙක් තමයි පැවිදි වුණත් ගිහි වුණත්. දැන් අපි අහලා තියෙනවා ගිහි උපාසකයෝ පවා නේද සෝවාන් සකුදාගාමි අනාගාමි වගේ පළවල ඉඳගෙන ධර්ම දේශනා පැවැත්තුවා, ගිහි අය පැවැත්තුවා, සෑහෙන බණ කියන උදවිය හිටිය ගිහි ජීවිතයයි. එහෙම නැතිව කිසි කෙනෙකුට මේ ධර්මය කියන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන ධර්මය, මේක ලියලා තියලා වැඩක් නැහැ. අනවබෝධයෙන් සූත්‍ර කෝටි ගානක් තිබ්බත් එතන නිවන නැහැ. අවබෝධයෙන් එක සූත්‍රයක් අත් නැතුව අවබෝධාත්මක පුජ්‍යලයක එතන ඉන්නවනම් එතන පිරිස නිවන් දකින්නවා. අනවබෝධයෙන් සූත්‍ර කෝටියක් ඇහුවත් නිවන් දකින්නේ නැහැ. එක සූත්‍රයක්වත් නැතුව අවබෝධයෙන් කෙනෙක් ඉන්න තැන දේශනා ශ්‍රවණය කළොත්, ඒ මඟ ගමන් කළොත්, එයා ඒකාන්ත වශයෙන්ම අර තමන්ගේ ළඟ තියෙන තමන්ට පීඩාකාරී අනවශ්‍ය මානසික ස්වභාවයන් තමා තුළින් ඉවත් කරලා තමන්ට හැකියාව තියෙන මේ නිවන කියන එක පාදලා. මොහොතක් ඔබ මගේ කියලා කල්පනා කරලා තියෙන දේවල් දෙස බලන්න. මගේ මගේ මගේ මගේ ගෙදර, මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ ළමයි නේද, මගේ පාසල, මගේ ගම, තා කොච්චරද ඔබට දන්නේ, මගේ කාර් එක, මගේ පන්සල, මගේ ජාතිය, මගේ ආගම නේද, මගේ ඇස් කණ්ණාඩි දෙක නේද, මගේ ෂර්ට් එක, මගේ කලිසම, මගේ ඇඳ නේද, බෙඩ්ෂීට් එක වෙන් කරගන්නවා. ඉතින් කොච්චර දේවල් තියෙනවද මගේ? ඊළඟට අනුන්ගේ දේවල්. එතකොට මගේ නොවන දේවල් හැම දෙයක්ම අනුන්ගේ දේවල්. ඔය අනුන්ගේ දේවල් බෙදුවේ, ඔය මගේ දේවල් බෙදුවේ කවුද? කවුද බෙදුවේ? ඈ මිනිස්සුද බෙදන්? තමන්ගේ බෙසිට ගෙදර මේක මගේ කාමරේ කියලා මිනිස්සුද බෙදන්? තමන් තමයි මේක බෙදන්නේ. තමා කියන්නේ කවුද? අර මම කියන දේවල් ටිකත් අතහැරලා, මගේ කියන දේවල් ටිකත් අතහැරලා තමා කියන්නේ කවුද? අවිනිශ්චිතව කියන්නේ නැතුව ස්ථිර පිළිතුරක් ඔබ තුළින් හොයාගන්න. මගේ කියන දේවල් ටික බෙද අතහැරලා, එතකොට මගේ ඇහැද්ද ඒ අනුන්ගේ ඇහැද? ඈ මගේ කනද අනුන්ගේ කනද? ඈ මගේ නාහේද අනුන්ගේ නාහේද? මගේ දත් ටික ද අනුන්ගේ දත්ද? අනුන්ගේ දත් එහෙමත් දාගෙන ඉන්නත් ඉන්න දත් ආව කට්ටිය නම් ඉතින් කොහොමද අනුන්ගේ දත් නෑන්නේ? ඉතින් ඒ නිසා මොකක්ද කියලා බලන්න. ඈ මගේ කියන දේවල් ටිකයි ඕ අනුන්ගේ කියන දේවල් ටිකයි ඉවත් කරලා මම අහන්නේ මම කියන්නේ කවුද කියලා. ඔව් කොහොමද අපි මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ? එහෙම කියන්න අපිට අයිතියක් තියනවද ඔබට? අයිතියක් තියනවා නම් කමක් නැහැ. අයිතියක් තියනවද කියලා මම අහන්නේ. නැහැ. දැන් ඕක තමයි මොලේ තියෙන මකුළු දැල් එහෙම කඩාගෙන යන්න ඕව දෙන්න ඕන. ඔය නැත්තම් ඕව මෙහෙ මේ පාවිච්චි කරන්නේ නැහැ නේ. ඔහෙ තියෙන අටුවේ දාලානේ තියෙන්නේ. නේද? ගමන් බිම යන්නේ මොලේ අටුවේ දාලා. කබඩ් එකේ දාලා වහලා යන්නේ. ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. ඔව් ලංකාවේ මොල තිබ්බහම මේ බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණන්නේ. පාවිච්චි කරලා නැහැ. දැන් ඔය ජපානයේ චීනයේ වගේ මොළ විකුණනකොට කියන්නේ මේ ඕ රිකන්ඩිෂන් එහෙම නැත්නම් යූසබල් කියලා විකුණන්නේ මේවා. ලංකාවේ මොළයක් විකුණනකොට විකුණන්නේ නැහැ බ්‍රෑන්ඩ් නිව් කියලා. ඒ කියන්නේ ඒක පාවිච්චි කළම නැහැ. ඒ නිසා බ්‍රෑන්ඩ් නිව් ඕක තියාගන්න බෑ. ඕක හම්බෙලා තියෙන්නේ තව මේ ජීවත් වෙන කාලේ ඉවරුනහම ඕක මේ එක්ස්පයර් වෙලා යනවනේ නේද? ඒ නිසා ඕක පාවිච්චි කරන්න හොඳට වෙහෙසවන්න. හොඳට දෙය ගන්න. දැන් හාමුදුරන් වහන්සේට කිසි වෙලාවක උවමනාවක් නැහැ. ඕගොල්ලෝ පටලවන්න හරි මුලාවටපත් කරන්න හරි වැරදි දෙයක් කියලා දෙන්න හරි. ඔබ බොහොම දයාවෙන් ඇවිල්ලා තියෙනවා. අපි බොහොම දයාවෙන් ඔබට ධර්මය කියන්නේ. මම දන්න විදියට නම් මම කුණුහරුපයක් කිව්වත් ඒකෙන් නිවන් දකපු අය ඉන්නවයි කියලා මට වරින් වර මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා ඒ මොන තරම් ඒකේ යම්කිසි අපබ්‍රංශ ස්වභාවයක් තිබුණාට ඒක ඔබේ නොතේරෙන කම නිසා ඇති වෙන අපබ්‍රංශයක් මිස ඒක අපබ්‍රංශය නෑ. ඒක විශ්වාස නෑ. හොඳට දැකලා ප්‍රත්‍යක්ෂ කරලයි කියන්නේ. මේක අර දියගොඩ කතාවක් වගේ ගොඩ ඉන්න ඉබ්බා ගිහිල්ලා ජලේ ඉන්න මාළුන්ට කතන්දර කියන මාළු hina වෙනවා. තේරුණානේ? ඒකයි මෙතන තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. අර අවබෝධයටපත් උනාට පස්සේ ඒ කතන්දරේ මුකුත්ම නැහැ. ලස්සනට අවබෝධ වෙනවා මේ මොකද්ද කියන්නේ කියන එක. නැත්තම් අපිටත් මේක තේරුම් ගන්නකම් ඒ කාලේ හරිය ලොකු පිස්සුවක් අපබ්‍රංශයක් නොතේරෙන බණක් විකෘතියක් වගේ තමයි දැනුනේ. ඒ නිසා ඒ අදහස් පොඩ්ඩක් අත්හැර දාලා ඔබේ යහපත වෙනුවෙන් කරුණාවෙන් දේශනා කරන දේ විමසන්න. ඒ විමසන තැන තමයි ඔබේ නැකිටීම සිද්ධ වෙන්නේ. තේරුණා නේද? ඔබේ අවදිවීම සිද්ධ වෙන්නේ ඒ විමසන අවස්ථාවේ. ඒ නිසා විමර්ශන බුද්ධිය අතිශයින්ම වැදගත් වෙනවා ප්‍රත්‍යක්ෂතාවේ සඳහා. මේක අධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂ. ඉගෙන ගන්න දෙයක් නෑ මේක. පරේෂණාත්මක දෙයක්. පරේෂණය කියලා කියන්නේ විශේෂ පරේෂණයක්. ඒක ලෝකෝත්තර පරේෂණයක් බවට පත් වෙනවා. මේ දේ අවබෝධ කරගත්තොත් ඒකාන්ත වශයෙන් මෙලව ගොඩාක් සහනශීලීව ජීවත් වෙන්න හැකියාවත් සාංශාරික වශයෙන් නියත වශයෙන් අපායට නම් ගෙනියන්න පෙරම තත්ත්වයට තමන්ගේ මනස පත් වෙලයි කියලා අපි නෙමෙයි කියන්නේ, ඔබම කියයි. අවබෝධ කරගත්ත අයමයි කියන්නේ. බෑ සාංශාස හොඳටම තේරෙනවා මාව ගෙනියන්න බෑ අපායට. මේ අපා බය තිබිච්ච අයට මට ඉස්සර හරි අපා බයක් තිබුණා. ඇත්තම කියනවා මටත් තිබුණා. මාත් ඕකෙන් බේරෙන්න තමයි උත්සාහ කරේ. කියන්නේ පවක් කළා නැහැ මේ අපායටයි කියලා. ඒ වුණාට අන්ෂුවර් හරියට කරන්න බෑ. මේ ස්ථිරසාර පදනමක් තියන්න බෑ ඒ අපායට නොයයි කියලා. සුගතියේ ගියත් ආයි අපායට වැටේ කියලා හිත දැට දැනෙනවා. ඒ කියන්නේ හිතේ යම්කිසි ගැඹුරු තැනක ගිනි ගැනීමක් පිච්චීමක් තියෙනවා කියන්නේ ඊට සමාන තැනක තමන් උපදිනවා. මෙලෝ වශයෙන් දැඩි පීඩාකාරී තත්වයක ගිනි දෙවිල්ලෙන් ජීවත් වෙනවා නම් මානසික, ඒ කියන්නේ ජීවමානෝම එයාට අපාය මේ ආත්මෙදිම රස්නේ දැනෙනවා. තේරෙනා නේද? මනස නිකන් අර අයිස් පෙට්ටිය දැම්මා වගේ කූල් එකේ තියෙන කට්ටිය හොඳයි. ඒගොල්ලෝ යනවා ටිකක් ඉහළට. හැබැයි ලිප උඩ තිබ්බ වතුර ගේතලේ වගේ තිබ්බෝ ඒගොල්ලන්ට නිසි තැන හම්බ වෙනවා. ඒ පාපය වරද්ද ඒ වගේම සොරකම වංචාව අධර්මය මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් හිත තුළ වර්ධනය කරගත්ත ඕනම කෙනෙක්ගේ බලන්න මේ ඒගොල්ලෝ යම් කිසි විශාල දැවීමක පිච්චීමකයි සිටින්නේ. ඉතින් ඔබේ විශාල නැති වුණත් යම් ප්‍රමාණයක අවිද්‍යාව නිසා, ඒ කියන්නේ තාම දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන தત્වේ ඇතිවන මිත්‍යා දෘෂ්ටිය නිසා නියත ගතියකින් තොරව යම් දැවීමක පිච්චීමක ඇති. ඒ පිච්චීම නිවා ගන්න ඕන. ඒකටයි නිවන් දකින්නවා කියන්නේ. හිත නිවා ගන්න, ඒ නිවීම Taman දකින්න, එතකොට නිවන් දැක්කා. එහෙම නැත්නම් නිවන කොහෙවත් තියෙන එකක් නෑ. කොහේ තියෙන නිවන? දාමේ කොයි බහරික් පෙන්වලා තියෙනවද නිවන තියෙන්නේ මෙතන කියලා? ඇහැ තියෙන්නේ මේ මූණ කියලා කියන්න පුළුවන්. කන තියන්නේ ඔළුව දෙපැත්තේ කියලා කියන්න පුළුවන්. නාහය තියෙන්නේ මූණ මැද කියන්න පුළුවන්. කට තියෙන්නේ මූණේ කියන්න පුළුවන්. නමුත් නිවන තියෙන්නේ කොහෙද? නෑ. ඒ නිසා මේ කොහෙවත් මේ තැනක බලන්න බෑ. එහෙමනම් දිශාවකත් නැත්තම් මොකටද බලන්නකෝ? මෙන්න මේ ගැන හිතන්නකෝ. දිශාවක නැත්තම්, තියෙන තැනක් නැත්තම්, නිවනේ වර්ණයක් නැත්තම්, මං කියන්නේ මේ ඇත්තද නැත්තද කියලා ඔබ කියන්නේ. නිවනේ වර්ණයක් තියෙනවද? නැහැ. දිශාවක තියෙනවද? නැහැ. එහෙනම් මොකද්ද මේ දකින්න උත්සාහ කරන්නේ ඔබ? හැඩයක් තියෙනවද නිවනේ? නැහැ. එහෙනම් මොකද්ද ඔබ මේ දකින්න හදන්නේ? දකින්න ඕන, නිවන් දකින්න ඕන කියලා. ඔබට දකින්න පුළුවන් හැඩයක් හෝ වර්ණයක් හෝ තැනක හෝ තියෙන දෙයක් පමණයි නේද ඔය ඇස්වලින්? වර්ණයක් නැති හැඩයක් නැති දෙයක් දැකලා තියෙනවද ජීවිතේ? මට කියන්නේ නම. ඉතින් මේක තේරුම් ගන්න බැරි වුණානේ මේ සමාජයේ. ඉතින් මැරෙන්න හදනෝ නිවන් දකින්න, දකින්න, දකින්න. නිවන දකින්න බෑ. කවුරුත් නිවන් දැක්ක කෙනෙක් නෑ ලෝකේ. මං දැක්කෙත් නෑ. ඔබට දකින්නත් බෑ. තව අනාගතයේ කිසි කෙනෙක් නිවන් දකින්නේ නෑ. දකින්න එක නතර කරනවද, දැකීම ඉක්මවනවද, අන්න එතන නිවන. අන්නේක නිවන් දැකීම කියලා කියන්නේ. දැකීම නතර කරනවද, දැකීම ඉක්මවනවද, අන්න එතනයි දැකීම. දෘෂ්ටිය ඉක්මවනවද, අන්න එතනයි නිවන් දැකීම. ඉන්ද්‍රියන් ඉක්මවනවද, අන්න එතනයි නිවන් දැකීම. එහෙම නැතුව නිවන් දකින්න බෑ. පිස්සු වගේ නේද? සම්පූර්ණ ඒක අවබෝධ වෙනතුරු අනිවාර්යෙන් මේ කතන්දරේ ඉබ්බගේ මාළුවාගේ කතාව. ඒ නිසා මාළුවා කවදක හරි ගොඩ එන්න ඕන. ගොඩ ආවම ඉතින් මාළුවට ඉබ්බා වගේ යන්නම් වෙන්නේ නැහැ. නමුත් ඒ උදාහරණයක් විතරයි. ඒකයි අර මෝදින සමහර මාළු උඩ පැනලා බලන්නේ. උඩ බැලලා මේ වටපිටාව බැලලා ආයි පයින්නත්. ඒ නිසා ටිකක් තමනුත් දෙඟක් මේ ඉන්ද්‍රියන් ඇතුලේම පීන පීන ඉන්නේ නේද? පොඩ උඩ පැනලා බලන්න ලෝකෙ දිහා. ඉන්නව නේද එහෙම මාළු වර්ග, ඩොල්ෆින් වගේ මාළු වර්ග ඉන්නවනේ පොඩ. ඒගොල්ලන්ට උඩ පැනලා බලන්නත් පුළුවන් ලෝකෙ දිහා. තමන් ඉන්න තැනම අර ඒ ජලයේම පීන පීන ඉන්නේ නැතුව උඩ පැනලා බලන්න. මාළුවට ජලයේ මයි ජීවත් වෙන්න පුළුවන්, ගොඩට ආවහම ජීවත් වෙන්න බෑ වගේම ඔබේ ඉන්ද්‍රියන් තුල තිබෙන ඔය මනසට, ඔය සක්කාය දිට්ඨියට, හිතට අර තණ්හාව තෘෂ්ණාව කියන ඒ ජලයේම පීනනවා මිස එයින් මිදී නික්මි ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. එහෙම වුණොත් අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවා. මරණය සිද්ධ නොවි නිවන් දකින්න බෑ. මරණය සිද්ධ විය යුතුයි නිවන් දකින්න. හැබැයි කායික මරණය නෙවෙයි, ඔබගේ තෘෂ්ණාවේ, ආශාවේ, සංකල්පවල, දිට්ඨිවල, වචනවල, ආත්මීය පාදහණයෙන් ඔබ මරණයටපත් විය යුතුයි. මරණයටපත් වෙන්න සූදානම් ධර්මයේ වෙනුවෙන් සංසාරයේ දුක් නිවා කිරීම උදෙසා කියන කාර්යවයට ලෑස්ති වෙන්න ඕන. එහෙම නැත්නම් මායාවෙන් බේරි බේරි ඔබ දුවයි එක තැනකදී කවදක හරි අල්ල ගන්නවා. අර ලොන්ඩරි කාර්යයේ රෙදි වගේ තමයි. බුදුහාමුදුරු දේශනා කළා පැහැදිලිව මොකද්ද? හයර් එකට ගත්ත, කුලියට ගත්ත ඇඳුම් ටිකක් ඔබ ඇඳගෙන ඉන්නේ. ඇඳන් ඉන්නේ කුලියට වගේද? නැහැ, මේ මගේ ඇඳුම්. දැන් මගුල් ගෙදරට යන්න හරි කුලියට ගත්තා, මගුල් ගෙදරට ගිහින් කියනවාද මම මේ කුලියට අරන් ආවේ කියලා? නේ කියන්නේ නැහැ. අර සමහර කැප් සර්විස් වල ඒගොල්ලෝ ගහන්නේ නැහැ ටැක්සි නම්බර් කියලා ගහන්නේ නැහැ. මං අහුව මොකද කියලා, මිනිස්සු කැමති මේ කැබ් එකේ ටැක්සි ආව විදියට නෙමෙයිලු, මේ ඒගොල්ලන්ගේම වාහනේ හැටියටලු යන්න කැමති. ඒ නිසා අපි මේක ටැක්සි කියලා ගහන්නේ නැහැලු, නම්බරේ ගහන්නේ නැහැලු, ඒ වලට බෝඩ් එකේ දානවා විතරයි කියලා. එතකොට තේරෙනවා නේද සමාජ අනුගත චින්තනයේ බව ක්‍රියාත්මක වෙන විදිය. එහෙමනම් ඒකම නේද මේ මේ මේ මොහොතේ ඔබත් කරන්නේ? ඒක ඔබත් මෙතන පෙනී ඉන්නේ කුලියට ගත්ත ඇඳුම් වගේ නෙමේ. ආ මේ ඔක්කොම මම මගේ වෙන කෙනෙකුට අයිති නෑ. හැබැයි ඔක්කොම කුලි ඇඳුම්. බොරුවද ඇත්තද බොරුවද? කතාව ඇත්තද බොරුද? නිකන් ටයර් එකේ උලම් බැස්සා වගේ නේද? කිව්වාම මේක කුලී ඇඳුම් ටික මේක මොන අහුණා හොරේ කියලා තේරුණා. මේක උලම් බැස්සා වගේ කෝ අර අර මම කියලා හිටපු පිම්බිච්ච මිනිස්සයා කුස් ගාල බහැලා ගියා. විද්‍යාව උපදවන්න, ඔබ තුල ප්‍රඥාවේ නිවැරදි ආලෝකය උපදවන්න, ඥානය උපදවන්න. එවිට ඔබට සැනසීම ස්වභාවයෙන්ම ලැබෙනවා. දැන් වෙන බනහගෙන ඉන්න වගේ හාමුදුරන්ගේ බනහන් ඉන්න ලේසි නෑනේ, ඔළුව කැක්කම හැදෙනවා. ඇයි හේතුව? නිකන් ඉන්න දෙන්නේ නෑනේ. කල්පනා කරන්න ඕන, ඥානය වඩන්න ඕන නේද? ඒ කාලේ කොහොමවත් ඔන්න හොඳට බලන්න මහ පිස්සු කතා කතා කරපු අය ඉන්නේ. දැන් ඔය ගත්තාම සරලවම ප්‍රසිද්ධ කතාව පේශකාරී දියණිය. කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහෙ ඉඳලාද එන්නේ? දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. ඉතින් හරි පිස්සු කතාවක්. අඟුලිමාලට කියන ඔබ නතර වෙලා ඉන්න, මා නතර වෙලා ඉන්න. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. වඩින ගම. අඟුලිමාල බැලුවා මට පිස්සුද මේ ශ්‍රමණයට පිස්සුද? ආයි කිව්වා ඔහොම ඉදු නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කලින් සිද්ධාර්ථ කුමාරයා කාලේ ඒ ඇඳුනුම්කම, ඒ විශ්වාසය, ඒ දැනගෙන ඉඳීමත් තිබුණා. මේ අඟුලිමාල දන්නවා බුදුහාමුදුරුවෝ ගැන, දන්නවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නවා. දැන් එයා බුදු වෙලා බණ කියනවා කියලා දන්නවා ඒ එකම. නමුත් ඔහු මරු විකාරක සිටියේ. නමුත් මේ කාරණේත් එක්කම අවදි වෙනවා. මොකද අපි ඔක්කොම තාම නතර වෙලා නෑ. බුදුහාමුදුරු අද වැඩියත් මේ අඟුලිමාලලට කියන්නේ ඕකම තමයි. ඔබ නතර වෙන්න මා නතර වෙලා ඉසිටිනේ. මේ පුටුවේ වාඩි වෙලා ඉන්න ඒ උනාට දුවනවා. කොහෙද? සැනසීම හොයාගෙන, නිවන හොයාගෙන, අවසාන ඇඟිල්ලත් කපාගෙන මාළි සම්පූර්ණ කරගන්න. කවුරුත් දුවන්නේ මාළි සම්පූර්ණ කරගන්න නෙවෙයි. තමගේ ඕනම කෙනෙක්ගේ තියෙන ජීවන මාලය. ජීවන මාලයක් නැද්ද? මේක තියෙන්න ඕන, මේක තියෙන්න ඕන, මේක තියෙන්න ඕන, මේක තියෙන්න ඕන, 999 තව එකයි මදි, ඒකත් හොයාගන්න ඕන කියලා ජීවන මාලි හොයාගෙන හොයාගෙන යන්නේ. දැන් බලන් ජීවන මාලේ දැන් කීයක් මාලේ දාලා තියෙනවද, තව කීයක් අඩුද? හැබැයි සම්පූර්ණ කරගන්න පාටක් නැහැ. මොකද අර දාගන්න ඒවා කුණු වෙනවනේ. කුණු වෙන ඒවාට අලුතෙන් ඒවා එකතු කරනවා. පුදුම දේවල් නේද? ඇති දෙයක් නෑ. මනුෂ්‍යෝ දෙයක්කුත් නෑ, හේතුකුත් නෑ, මුකුත් නෑ. ඇඟිලි එකතු කරනවා. ඒ කාලේ තිබුණු එක එක මිත්‍යා දෘෂ්ටික මතවාදවල දේවල්. ඔය අහිංසක කියන නාමයෙන් හිටිය ඔය යහපත් අහිංසක විදියට හදනව නේද තමන්ගේ දරුවෝ? අහිංසකම විදියට. ඒගොල්ලන්ගෙන් කවදකාරි ප්‍රශ්න ඇති වෙනවා. එහෙම නෙමෙයි මේ ලෝකේ හොඳ නරක, සුභ අසුභ, යහපත් මිනිස්සු අයහපත් මිනිස්සු ආදී මේ හැම මිනිස්සෙක් පිළිබඳවම නේද? කරුණික හොඳ මිනිස්සු වගේම හොරු, තක්කඩි, කපටි මිනිස්සු පිළිබඳවත් අවබෝධය ඇතුව ළමයි හදන්න ඕන. නැත්නම් අර අහිංසක වගේ හිටියක් ගුරුවරයා කිව්වොත් ඒ කිව්ව දේ කරන්න තරමට, ඒ කියන්නේ ගුරුවරයා මොන වැඩක්ද කිව්වේ ඒ වැඩේ කරන්න තරමට එයාව පෙළඹෙන ස්වභාවයක් තිබුණා හිටන. ඉතින් අහිංසක හදවතක් තිබුණු නිසා තමයි බුදුහාමුදුරු ළඟ නතර වුණේ. බුදුහාමුදුරු දැක්කම ඔහු යම් පාප මිත්‍රයෙකුට හසු වෙලා මේ තියෙන්නේ මෙතන, එයා නිවා ගන්න පුළුවන් කියලා. ඒ නතර වීම ඔබත් සිද්ධ කරන්න, ඔබ දිහා බලන්න දැන් ඔබ දුවනවද කියලා. දැන් ඔය පාරෙම යනකොට සමහරලාට ගෙම්බෝ ඉන්නවා. වාහනේ කිට්ටු වෙනකොට ගෙම්බ මොකද කරන්නේ? හයියෙන් පුම්බ ගන්නවා. මොකද හේතුව? එතකොට මට ජීවිත ආරක්ෂාව ලැබෙයි කියලා. වාහනේ ටයර් එක යනවා ගෙම්බගේ ඇඟ උඩින්. පිම්බිල්ල ඇති වැඩක් තියෙනවද? ගෙම්ම පොළොවට ඇලිලා චප්ප වෙලා යනවා. මිනිස්සුත් එහෙමයි. මේ දේවල් වලින් ලෝකෙන් බේරෙන්න හරි, තමන්ගේ කරගන්න හරි, මගේ කරගන්න හරි, අර ගෙම්බ වගේ පුම්බගෙන හිටියට මේ ලෝදහම කියන එක කරගිලා එනකොට ගෙම්බ ටයර් එකට අහු වුණා වගේ තමයි. මං අහන්නේ ඉතුරු වෙනවද මොකක්ද? නෑනේ. අනිවාර්යෙන් මේ සියවස ඇතුළතදී හැම කෙනෙක්ම ටයර් එකට අහු වෙනවා. ලෝ දහමේ ටයර් එකට අහු වෙනවා. අහු වෙනකොට ඉතින් අර ගෙම්බගේ හුලං ගියා වගේ තමයි. දැන් බලන්න ඇතුළේ ඉන්න ගෙම්බ මොකද කියන්නේ කියලා ඔබට. නේද? හැම කෙනෙක්ගේම ළඟ ඉන්නවනේ කුඹ ගත්ත ගෙම්බේ. ඔය ගෙම්බ මොකද කියන්නේ කියලා බලන්න. මෙතන ඉන්නෝ ගෙම්බ ඇතුලේ ඉන්න කට්ටියත් ඉන්නෝ, ගෙම්බෙක් ඇතුලේ නැති අයත් ඉන්නෝ. පැන පැන යන ස්වභාවය බලන් තියනවද කියලා? පැන පැන යන ස්වභාවය තියනවද බලන්න. අර නතර වුණු කෙනා තමයි අර මාරයාගේ ඇඳුම් කට්ටලේ මාරයාට දීලා ඒ පුම්ම ගත්ත ගැති ඔක්කොම පැත්තකට දාලා කෙනෙක් නොවි, සතෙක් නොවි, පුජ්‍යලයක් නොවි අවදීන් ජීවත් වෙන, සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න, කෙනෙක් නෙමෙයි, සතෙක් නෙමෙයි. දැන් මනුස්ස සත්වයන නේද? ඔය මනුස්ස සත්ව කියන එක එච්චර ශ්‍රේෂ්ඨ නෑ. අර සත්ව ගුණාංග ඒක ඇතුලේ තියෙනවා. පොඩ්ඩක් උසස් වුණාට ඒ ගුණාංග ටිකම තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඊට වඩා පිරිසුදුයි. ඒ කියන්නේ ගේ ඊට වඩා නිර්මාණශීලීව හදනවා. අර අනිත් සතුන්ට වඩා මේ විවාහය රෙජිස්ටර් කරලා කරනවා. හැබැයි ඒ උනාට සත්ත්වගතිය තමයි ඉතින්. මේ අනිත් සතුනුත් ගායනා කරනවා, අඬනවා, වැළපෙනවා. මේ මේ සතත් හොඳට ඕ ගායනා කරන්න පුළුවන්, හඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්. මේ සතාර්ථල සත්ත්වගතිය තියෙනවා. හැබැයි මේ ගති විමුක්ත වෙනකම්ම මේ සත්ත්වගතිය තමයි ඉන්නේ. සත්වගති ස්වභාවය තමයි ලෝභය, ද්වේෂය, මෝහය. ඒක බල්ල ළඟත් තියෙනවද නැද්ද? බල්ලා ඉරිසියයි. තා බල්ලෙක් ගෙන ආපු ගමන් ඉරිසියයි. එයාගේ කැමරකට තව එක්කෙනෙක් තල්ලා කරනකොට ඉරිසියයි. නමුත් ඉතින් හැමෝමත් නෑ. සමහර සත්තු ඉන්නව නේද එහෙම කාරණික ස්වභාවයේ ලක්ෂණයක් තියෙන කට්ටිය ඉන්නවා. ති සත්වගතේ නිදහස් වෙන වැඩේ තියෙන ක්‍රමයක් නැහැ. කට්ටිය අහන්නේ කොහොමද මේක නිදහස් වෙන ක්‍රමයෙන් කියලා. ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැත්තම් නිදහස් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි විශේෂයෙන් ඉගෙන ගත යුතු දේ. ක්‍රමයක් නැතුව නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. අපි විශේෂයෙන් ඉගෙන ගත යුතු දේ. ඉතින් මේක අහගෙන ගිහිල්ලා කියන්නේ නැද්ද ආපෝ ඒ බණනම් මොකටවත් තේරෙන්නේ නැහැ. ඒක නිකන් අමුතුම පිස්සු වණ. අනිවාර්යෙන් කියන්න ඕනේ. එහෙම නොකිව්වොත් තමයි වාර දෙක කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඇත්තෙන්ම අපි ධර්මයේ තේරුම් ගන්න යද්දී අපිට පිස්සුවක් වුණා නම් මේක අනිත් ආධුනික කෙනාට මේක පිස්සුවක් නොවෙන විදිය නෑ. ඒක එසේ කිය යුතුමයි. මොකද එහෙම කිව්වොත් තමයි ඒකේ වටිනකම තියෙන්නේ. ඒක එහෙම තියෙනවා. නමුත් මේ පිස්සුව පස්සේ ගියපු කට්ටියට කොහොම හරි ඒගොඩම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙමයි. සමහර මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැතුව නලල රැලි ගහලා දිව ඇදලා සරමත් උස්සල ගීපු අය හිටියා. බුදුරජාණන් අද හොඳයි. අද සරම උස්සන්න විදියක් නැහැ. කලිසම් ඇඳන් එන්නේ. සරමක් වෙනව ඇඳලා ඉන්නේ නෝ උස්සල යන්නේ. ඉතින් ඒ නිසා හොඳයි. ඉතින් ඒ තරම් දෙයක් මේක තේරුම් ගන්න බැහැ. ඉතින් අපිත් මේක හැමෝටම තේරුම් ගන්න කියලා කියන්නෙත් නැහැ. සැනසීම හොයන කෙනෙක් තේරුම් ගනිත්වා. ඒක අහගෙන යන්න ඉබේට ධර්මයේ වැඩෙයි. මොකද්ද මේ වචන වලින් කියවෙන්නේ නැති ධර්මය? ඒක රිද්මය හොයාගනීවි. ඒ රිද්මාය අනුකූලව ගමන් කිරීමෙන් තමන්ගේ අවබෝධය තමන්ට ඇති කරගන්න ඕන, තමන්ට චේන්ජ් එකක් වෙනසක් ඇති කරගන්න ඕන කියලා හිතන තැන අදිෂ්ඨානයක් ඇති තැන ඔබට ඔබව ඉක්මවා යන්න ඕනට මට මහ දුකක්. මමත්වය මහ දුකක්. මට අනුන් විතරක් නෙමෙයි මට මාවත් පීඩනයක් කියලා තේරෙන තැන තමයි තමන්ට තමන්ව ඉක්මවා යන්න හිතන්නේ. දැන් අපි වෙන මිනිස්සෙක් කරදරයක් වුණාම මොකද වෙන්නේ? අපි ආව අතහැරලා දානවා. අපි හිතමුකෝ ස්වාමියා හරි බිරිඳ හරි කරදරයක් වුණාම මොකද කරන්නේ? ඩිවෝස් කරලා දානවා. ඒ ඔක්කොම දේවල් අත්හැරියත් අවසානයේ තමන්ට තේරෙන්න ඕන එක දෙයක් මොකද්ද? මට මාව කරදරයක්. තේරුණානේ? අර ඔක්කොම තීද්දි හරේ Tamanda තේරුණොත් විවාහයත් හොඳට තියෙනවා, ධනයත් හොඳට තියෙනවා, දීපලත් තියෙනවා. ඒව නෙමෙයි අත්හරින්න ඕන. මොකද්ද? මට මාව කරදරයක්. මම මගෙන් ඩිවෝස් වෙන්න ඕන. එනිසා මේ ලෝකයේ ඉන්න ලොකුම සතුරා ලබා දෙන පීඩාවට වැඩි පීඩාවක් තමන්ගේ වරදෙහෙන පිහිටි මනස තමන්ට ලබා දෙනවා. එහෙම කියන්නේ ධම්මපදයේ. ඒක තේරිලා තියෙනවද? ඒක තේරුම් නැත්නම් වහාම තේරුම් ගන්න මහන්සි වෙන්න. ලොව සිටින සතුරෙකු ලබා දෙන පීඩනයට වැඩි දෙයක් ඔබ ලබනවා. ධර්මය කියන්නේ, ලෝකෝත්තර ධර්මය කියන්නේ මේකයි. සම්මුති ධර්මයකට ඇවිල්ලා න්‍යායාත්මක උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. සටහනක් පෙන්වලා උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්යාණ මිත්‍රය ඇසුරෙන්, විශිෂ්ට ඥානයෙන්, යෝනිසෝ මනසිකාරයේ සිදු කිරීමෙන් සහ අනුගත වීමට උත්සාහ කිරීමෙන්. ලෝකේ කවුරුත් කිව්වේ කවදාවත් මිනිස්සුන්ට අහසින් යන්න බෑ කිව්වා. ඒකට හේතුව අහසින් යන්න නම් ඒ ගෙනියන බර වගේ පීඩනය හතර බස් ගුණයකින් යොදන්න ඕන කියලා කිව්වා. හැබැයි ඉතින් ඒක එච්චර සාර්ථක දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඉතින් අර රාජාලියෙක් ඇතෙක් උස්සන් යන න්‍යාය දැක්කනම් එයා ඒක කියන්නේ නැහැ. මොකද හේතුව ඒ සතා ඇස්පැටෙක් වුණත් උස්සගෙන අහසින් යනවනේ. නමුත් ඒක එච්චර දූරදර්ශී කාරණයක් නෙමෙයි. බෑ කිව්වා. නමුත් එහෙම බැරි එකේ ලෝකේ උත්සාහ කළා මේ උඩින් යන්න. මම පහුගිය දවසක දැක්ක මේ ගුවන් යානයේ නිර්මාණයේ මුල් කාලේ මේ 900 ගණන්වල මුල වාගේ ඉඳලා එන ඒ අධ්‍යයනයන් මහා පුදුම අධ්‍යයනයක්. පිස්සු අධ්‍යයනයක් කරන්න පුදුම විදියට වැටෙනෝ නැගිටිනෝ තනි මිනිස්සෙකුට ආසින් යන්න. නමුත් අවසානයේ ප්‍රතිඵලය වුණේ මොකද? 500ක් කරන් යන, 300ක් කරන් යන, 250ක් කරන් යන බලවා ප්‍රබල බලවේගයක් ඇත. ඒ තමයි අධ්‍යයනයේ සහ පරේක්ෂණයේ ප්‍රතිඵල. අනාගතයේදී ඔය මෝටර් සයිකල් කියන ඒවා නැහැ, ඔය කාර් කියන ඒවා නැහැ. හැමෝම පොඩි එන්ජිමක් හරි කරගෙන රූම් ගාලා උඩින් එහාට මෙහාට කුරුමිනිය වගේ පියාඹගෙන යයි. අද සී ක්ලක් මහත්තයා කියලා දෙන 2025 වගේ වෙනකොට ලංකාව එහෙම පියාඹී කියලා. මෙහෙම පුළුවන් දැනට සාගන තියෙනවා. ඒ තමයි අධ්‍යයනයේ ප්‍රතිඵල. එහෙමනම් අපිට කවදාවත් නොදැක්ක අපිට දැක්ක දෙයක්ම සාපේක්ෂිත දෙයක්ම නෙමෙයි. අලුත් දෙයක් දකින්න පුළුවන් මිනිස්සු තමයි නව නිර්මාණයක් කරේ භෞතිකවාදී ලෙසත්. අලුතෙන් දෙයක් දකින්නට කැමති කෙනෙක්ම තමයි අධ්‍යාත්මික ලෝකයේද නව රටාවකින් නව මානයකින් දකින්නේ. ඒ නිසා ඔබ අලුත් මානයකින් දකින්න පුරුදු වෙන්න. දැන් මෙහෙදි හදන්නේ මේ අලුත් මානය. ඔබට අලුත් කියලා තේරෙන්නේ නැද්ද? ඒක අලුත් මානයක් ඒක. නැවුම් ඔබ දකින මානයට සාපේක්ෂිත මානයක් නොවේ. අලුත් මානයකින් නැගී සිටින්නේ. සාපේක්ෂිත මානයකින් ඉන්නකම් කවදාවත් අපිට මේක හොයාගන්න පුළුවන් කම නැහැ. දැන් අපි අය කරන්නේ ඔන්න මේ මොකක් හරි එකක් දකින්න. මේ තියෙන්නේ කෙලස්. මේකට තඩිබාලා ඒක කඩන්න හදනවා. මේව වැරදි. ඒකට තඩිබානවා. ඕව හරි සම්මුති වෛරක්කාර මානසික මට්ටමක් හට ගන්නව ඇරෙන්න වෙන මුකුත් නැහැ. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිතව මේ දේවල් හරි මේ දේවල් වැරදි කියලා කල්පනා කරගෙන ඒවට තදිබවලා ඉන්න මිනිස්සුන්ට විශේෂත්වයක් උදා කරගන්න බෑ. හැමදාම වෛරය විතරයි ඇති වෙන්නේ. ක්‍රෝධය විතරයි ඇති වෙන්නේ. ලෝකේ ක්‍රියාත්මක වෙන්නේම ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා තුන. ඊට වඩා එහයින් විසඳුමක් ලෝකෙට හොයාගන්න පුළුවන් කම නෑ. එච්චරයි. ඊට එහා විසඳුමක් තමයි බුදුහාමුදුරුවෝ සමගත්තේ. ඒ නිසා නිවැරදි තැනින් නොවේ ලෝකය පිවිසිලා තියෙන ප්‍රශ්න විසඳන්න. ඒකයි ලෝකේ ප්‍රශ්න වැඩි. අවියාවුද නිර්මාණය වුණේ ප්‍රශ්න විසඳන්න. නැති වුණාද? නීතිය හැදුනේ ප්‍රශ්න විසඳන්න. නැති වුණාද? දැන් අපි හිතන බෙල්ල කැපුවාම අත කැපුවාම අර මේ කැපුවාම මිනිස්සු බය වෙලා ඕව කරන එකක් නැහැ කියලා. අර සෞදි අරාබියේ මේ රටවල් වල කපන ඒවා අඩුවක් තියෙනවද බලන්න. බෙල්ල කැපුවාම නෙමෙයි මිනිස්සුන්ගේ මානසික පීඩණය වැඩි වුණාම බෙල්ල නැතුව වුණත් ඒ වැඩ දේවල් ඔව් පෙළඹෙනවා. මරාගෙන මැරෙන්න පෙළඹෙන තැන ලෝකයේ ආයිතින් අහන්න දෙයක් නැහැ. අවියාවුද මොනෝ කරන්නද? නීතිය මොනෝ කරන්නද? මරාගෙන මැරෙන මිනිස්සුයෙකුට දහමට විතරයි යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ධර්මය තේරුම් කරගන්න ඕන. මේ ලෝකය, ලෝකයේ පැවැත්ම පරාජිතයි. ඒ පැවැත්ම ව්‍යාකූලයි, යථාර්ථවාදී නෑ. ඒ නිසා අපි නව විෂයක් සාගත යුතු. ඒ තමයි ලෝකෝත්තර විෂය. ඔබට හැම දෙයක්ම දැනෙන්න අවශ්‍යද? මේ මං කරන වැඩක් කියන, මේක මගේ දෙයක් කියන, නිර්වාණය හරි මේක මගේ අවබෝධය කියලා දැනෙන්න අවශ්‍යද? කවදාවත් ඔබට නිවන හොයාගන්න බැරි වෙනවා. නිර්වාණයත් මේක මගේ දෙයක් කියලා ඔබට දැනෙන්න අවශ්‍යතාවයක් තියෙනවනම් ඔබට කවදාවත් නිවන හොයාගන්න බෑ. මොකද හේතුව? මේ නිර්වාණය කිසිසේත්ම මේක මගේ දෙයක් කියලා දැනෙන්නේ නැති දෙයක්. මගේ දෙයක් හැටියට ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? බැරි දෙයක්. දැන් ඔබ ගන්න ඕන අදහස මොකද්ද? මේව ගැන ගැඹුරින් කල්පනා කරන්න, සොයා බලන්න. මේ ලෝකෝත්තර ධර්මයේ සොයා බලන තරමට, ඒව අධ්‍යාත්මයට වැහෙන තරමට, ඥානණයට එකතු වෙන තරමට ඔබේ අධ්‍යාත්මය තුළ ජීවත් වන්නා වූ මායයා තැති ගන්නවා, භීතියට පත් වෙනවා. හැබැයි ඔබ මායයාගේ පාර්ශවයේ හිටියොත් මායයාත් එක්කම වැඩ කරගෙන ඉඳි, මරුවා සමග වාසය. හැබැයි ඔබ මායයාගේ පාර්ශවයේ නොවි ප්‍රඥාවේ බුදුරජාණන් වහන්සේගේ පාර්ශවයේ බවට පත් වෙලා හිටියොත් ඔබට මේ මායාවේ තැවීම ඔබට අදාළ දෙයක් නෙමෙයි. දැන් අපි හිතමුක LTT එකට විරුද්ධව යුද්ධ කරනවා කියලා. ද LTT පාර්ශවයේ හිටපු කට්ටිය මොකද කෑ ගහන්නේ? ඕක නතර කරන්න, ඕක නතර කරන්න, ඒගොල්ලන්ට රිදෙනවා රිදෙනවා කියලා නේ කිව්වේ. හැබැයි ඒගොල්ලන්ගේ පාර්ශවයේ නොවන ප්‍රතිවිරෝධ පාර්ශවයේ හිටපු කට්ටිය කියන්නේ තැවෙන වෙලාව නම් වැඩිය හොඳයි. තව දුර්වල තැනක් හොයලා පහර දිය යුතුයි, මේක නැති කර යුතුයි කියලා මායිමින් සිටියා. ඒ වගේ තමයි මාරපාක්ෂික කොටසකුත් ඉන්නෝ කෙනෙක්ගේ මනසේ, තව කෙනෙක් ඉන්නෝ මාර පරාජිත පාර්ශවයේ කොටසකුත් ඉන්නෝ. ඒ නිසා ඔබ ඉන්නේ මොන කොටසේද? හැබැයි අර සාම මේ පුජ්‍යලයේ වගේ හිටියොත් එහෙම දෙපැත්තටම නැතුව මුකුත් බෑ. එක පාර්ශවයක අනිවාර්යෙන් එන්න ඕන. මොන එක පාර්ශවය නෙමෙයි, යුත් අනිවාර්යෙන් මාර පරාජිත පාර්ශවයට තමන් එන්න ඕන. මම එක ඉවරයක් කළ නිසා කායි පස්ස බලන්නේ නැහැ කියලා. ඉතින් මහින්ද මහත්තයා අත් වශයෙන් මේක දුන්නනම් තමන්ගේ අධ්‍යාත්මික ජයග්‍රහණයට මං හිතන්නේ රහත් වෙනවා, අනිවාර්යෙන් රහත් වෙනවා. ඒකනේ වැඩි. එයාගේ හැබැයි එක ගතියක් තියෙනවනේ, කර මුලට යනකම් ඉවසනවා. බෙල්ල මුලටම පිරෙනකම් ඉවස. ඊට පස්සේ තමයි නැගිටින්න පටන් ගන්න. ඊට පස්සේ ආයෙ නැගිටින්න පටන් ගත්තා නතර කරන්නත් දෙයක් ආටවා. ජීවිතේ මිනිස්සුත් එහෙමයි. අපි දුක පොඩ පොඩ දැනුණට ඕක එච්චර ගණන් ගන්නෑ, දරා ගන්න තුවම ඉන්නෝ. බෙල්ල ළඟටම හිර වුණාම තමයි පන්සලට දුවනවා, බෝධි පූජා කියනවා, පිරිත් කියනවා, බණ භාවනා කරන්න හොයනවා. ඒ මේ ඔක්කොම කරන්නේ බෙල්ලම ළඟටම හිර වුණාට පස්සේ. හැබැයි ඔක ටිකක් ඥාණය තියෙනවා නම් එච්චර තමන්ට දැනෙනකන් ඉන්න ඕනේ නැහැ. දුර ඉඳලම තමන්ට පුළුවන් විසඳුම හොයාගන්න දැන් මේකෙන් මේක තමයි වෙන්නේ කියලා. අත්දැකීමෙන් දැනෙන්න එනකන් ඉන්න ඕනේ. ප්‍රඥාවන්තයා දුර දැකලා දකින්න ඕනේ. නිවන් දකින්න කලින් ඔබේ ඉස්සෙල්ල ඔබට හැකියාව තියෙන්න ඕන ඔබේ මලගම දකින්න. අහන්නත් කැමති නෑ නේ. ඔබට ඔබේ අනාගතේ මලගම ඔබට දකින්න හැකියාව තියෙන්න ඕන. ඔබට ඔබේ මලගම දවසට ගිහිල්ලා ඒ මලගෙදරත් ඔබට පහු කරගෙන යන්න පුළුවන් තැන තමයි නිවන හම්බෙන්නේ. ඔබට ඔබේ වල පහු කරගෙන යන්න හැකියාව තියෙන්න ඕන. ජීවත් වෙලා ඉඳි මේ අද මේ දැන් පුළුවන්ද? ඒ වයිට වඩා මරණානුස්සති භාවනාවක් තව ඕනද? මම මැරෙනවා මම මැරෙනවා කිය කියා ඉන්න ඕනේ. ඔය දේ ඉතන දැන මරණානුස්සතිය වෙලා මෙතන චිත්තානුපස්සනාව වෙලා තියෙනවා, කායානුපස්සනාව වෙලා තියෙනවා, ධම්මානුපස්සනාව වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන තැනම සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ආයකක්කක් අර කියපු රටාවටම ඔක කරන්න උවමනාව නෑ. අර අපේ ලංකාවේ හැටි එහෙමනේ, 18 වන්නම ගිව්වාම හැමදාම 18 වන්නම නටපියෝ 19 වෙනි වන්නම. උන් අලුත් විදියට නටන්න දන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ විදියට හැමදාම අර ඒ සම්ප්‍රදායික විදියටම හිතන්න කල්පනා කරන්න ඒ පීල්ලෙම යන්න හදන්න එපා. එමනොත් අපි අලුත් දියුණුවකට යන්නේ නැහැ. නිසා අලුතෙන් දියුණු වෙන්න ඕනේ. ඔබට අවශ්‍ය බෞද්ධයෙක් වෙන්නද, කතෝලිකයෙක් වෙන්නද, මුස්ලිම් කෙනෙක් වෙන්නද, Hindu කෙනෙක් වෙන්නද, එහෙම නැත්නම් සැනසිලිදායක පුජ්‍යලයෙක් වෙන්නද? නියුණු සහනශීලී සැනසිලිදායක පුජ්‍යලයෙක් වන්නද ඕන, ආගමිකයෙක් වන්නද ඔබට ඕන? සැනසිලිදායක පුජ්‍යලයෙක් වෙන්න. ඒක තමයි අර්ථය. බෞද්ධ කියන වචනේ අර්ථය ඒක. භව බුද්ධ, භවය ඉක්මවීම. භවය කියලා කියන්නේ මේ මොහොතේ මේ ජීවත් වෙන තැන. ආයි භවයේ තියෙන ලබනාත්‍රේ නෙමෙයි මේ මේ ජීවත් වෙන්නේ කොහෙද? භවයේ. මෙතන භවයේ ඉක්මවුවොත් එයා කවුද? බෞද්ධ. බෞද්ධ වෙනවා කියන්නේ සැනසිලිදායක පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කියන එක. ආගම් ඉක්මවල, ಜಾති ඉක්මවල, වර්ග ඉක්මවල. දැන් මට නැන්නේ ಜಾතික ප්‍රශ්නයක් නේ. හරි සන්තෝෂ. ಜಾතියක් නෑ මට. මොන ಜಾතිය විනාදයලා ගියත් කමන්නේ. මට ඉස්සර හිතිය මේ පොඩි අදහසක් හරි තිබුණා මේ සිංහල බෞද්ධයා හිටියොත් තමයි මේක රැකෙන්නේ කියලා. මට පස්සේ ඕස්ට්‍රේලියාවෙ එහෙම ගිහිල්ලා ආවට පස්සේ හිතුණා නෑ ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නව, නුවණැති මිනිස්සු ඉන්නව, නුවණැති මිනිස්සු තියෙනකම් මේකේ ජාතියක් ආගමක් මොකක්වත් නෑ. තියෙනකම් දහම පවතිනවා. එහෙම නැතුව මේ සිංහල ජාතියෙම එකක් ඉන්න උමනාව නෑ. මොකද ඒගොල්ලොම විනාශ වෙන්න කැමති නම් ඒගොල්ලන්ගේම ජාතිය ඒගොල්ලොන්ට ඒක නැති කරන්න බෑනේ. දැන් කොහොමත් පැරණි ජාතියක් පැරණිම ජාතියක්නේ සිංහලයා කියන්නේ. අවුරුදු 30,000කට 50,000කට 60,000කට එහා ඒකත් එහා ඒකත් බොරු කතාව. මේ ලෝකයේ යම් සත්ව ස්වභාවයක් තුල මේ ලෝකයේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට කලින් ජීවි ස්වභාවයක් යම් පරිවර්තනය වෙලා තමයි මේ ಜಾති ආගම් කුල ගෝත්‍ර රටවල් වලට බෙදුනේ. මේ අවුරුදු 30,000 නෙමේ සිංහලයාගේ, සුද්දගේ, මේ මුස්ලිම් අයගේ අවුරුදු 1500 2000 නෙමේ. මේ පස්සේ දාගත්ත ඇඳගත් ආගම් මනුවනේ ඔක ප්‍රශ්නේ වෙන්නේ. පස්සේ අර ලියාගත්ත මහා වංශෙත් එක්ක පොතත් එක්ක නෙමේ මේක වෙන්නේ. එහෙම නැත්නම් බලංගොඩ මානවකයන් ඔය අවුරුදු 30,000 ගැන කතා කරන්නේ. ඊට එහා ගියපු මේ කාම්මගේ බඩවැල කඩාගෙන ආපු ළමයි ටික එක එක තැන් වලට වෙලා පාට වෙනස් වෙලා මූණ වෙනස් වෙලා හැඩ වෙනස් වෙලා හැදුනා. ඉතින් අවසානයේ හොයාගෙන ගියොත් එහෙම කෙලවර හොයාගන්නේ කොහොමද? බුදුහාමුදුරු කියනවා මේ ජාතිය මේ 35000යි 2500යි මේ මේ මේ විහිළු කතාව තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ කියන මුළු දඹදිව තියෙන ඔක්කොම ගස් ටික කපන්න කියනවා. කපලා අංගලේ කෑලි වලට කපන්න කියනවා. කපල ඉවර වෙලා මේ මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම අම්මලා අම්මලා අම්මලා ඉස්සරහට යනවා. මහණෙනි දඹදිව තියෙන අර යකඩ මේ ලී කෑලි ටික ඉවර වෙනවා. මුළු දඹදිවම තියෙන කෑලි ටික කපුවත් ඒ ලී කෑලි ඉවර වෙනවා. ඔබේ අවසාන අම්මා ආයතුරු වෙනවා. ඉතින් මහණෙනි ඔබ හොයලා දේරුම නෑ. ඒ නිසා ඔබ නිවෙන්න පටන් ගන්න. එතකොට 35000ද සිංහල ජාතිය ඈ මුස්ලිම් ජාතිය මේ 2000ද 3000ද ක්‍රිස්තියානි ජාතිය 2000ද 3000ද 5000ද නෑ. මේක අම්මගේ බඩවැල කඩාගෙන ආව මිනිස්සු ටික පස්සේ එක එක ආගම් ජාති ගෝත්‍ර වලට ගිහිල්ලා ඒ සිංහල අපේ කාන්තාව මුස්ලිම් අය බැඳලා පස්සේ ඊට පස්සේ හම්බ වෙන පැටවු ටික මුස්ලිම් නේ. දැන් ඔය ඉන්න තරතර ඕන තරම් මුස්ලිම් අය දෙමළ ගැහැණුයි සිංහල ගැහැණුයි තමයි ඔය අරාබිකාරය ඇවිල්ලා ගත්තේ. ඒකෙන් අද ඒකෙන්ම බිහි කරපු වෙන් ඒකටම ගහනවා. ඉතින් ඒ නිසා එහෙම ගහන්න නැතුව තේරුම් ගත්ත අය ඉන්නවා. නමුත් මේ මිත්‍යා දෘෂ්ටික දේවල් ඔලුවට දාපු නිසා මේ ආගමික ජාතික වාර්ගික දේවල් මොකද හේතුව? අර බාලිකා නිවාස ළඟ කේක් වලට මොනවද වඳ පෙති දාලා දෙනවලු. ඒ නිසා තමගේ දරුවෝ එහෙම ඉන්නවනම් කන්නේ බොන්නේ ඔය කැන්ටින් වලින් අතරින් මෙතනින් හරි පරිස්සමෙන්. තමන්ට හරියන්නේ නැති තැන් වලින් කොත්තුවක් වුණත් කන්නේ හරි පරිස්සමෙන්. මොකද හේතුව වර්ගයේ බල්ලා ජාතිය බල්ලා අමුතු කුඩු ටෙහි පුද්දාලා ගහලා දෙනවා පාපී බඩ පළඟේල. ඒ නිසා බොහොම පරිස්සමෙන් ඒ දේවල් කරන්නට යොමු වෙන්න ඕන. ලංකාව කියන්නේ මහා අමුතු සත්ව ගතිත් එක්ක ඉපදිච්ච දෘෂ්ටිගත කරන්න පුළුවන් බුද්ධිමය මහිමකුත් එක්ක තියෙන මිනිස්සු. මේ මිනිස්සුන්ට තේරිලා නැහැ ප්‍රඥාව ධනෙයි කියලා. පේනවද සමාජයේ ගිහිලා 100ට කී දෙනාද ප්‍රඥා ධනෙ එකතු කරන්නේ? පොතපත බලන්නේ කී දෙනාද? බස් එකක යනකොට පොතක් බලන කෙනෙක් මිනිස්සෙක් හම්බ වෙනවද? බලන්නේ නැහැ. විශේෂයෙන් ලෝකයේ දිහා කල්පනා කරන්නවත් කල්පනා කරනවද? නැහැ. විතරම මත් වෙලා එක්ක සිගරට් එකකින් මත් වෙලා එක්ක නැත්තම් අරක්කු ටිකකින් මත් වෙලා එහෙම නැත්තම් ඔහි වැඩකට නැති කතාවක හරි කචපච ගගා ඉන්නවා මිසක් ප්‍රඥාවක් නොවනක් දර්ශනයක් වඩන්නේ නැහැ මිනිස්සු. සල්ලි හම්බ කරන්නම මහන්සි වෙනවා වෙනවා වෙනවා වෙනවා. නිසි ක්‍රම උපායක් යොදන්නේ නැතුව ඒකට අර පියාඹින්න උත්සාහ කළාට පියාඹින්නත් බෑ මිනිස්සුන්ට. ඇයි ඒ ඔක්කොටම හේතුව? ප්‍රඥාවේ දුප්පත්කම, නුවණේ දුප්පත්කම. ඒ දුප්පත්කමට එංගලන්ත ඉස්කෝලවල කැමති ඉගෙන ගත්ත දේශපාලකයෝ ටික කැමති. ඒක අපිට තියෙන්නේ බනිස් කෙඩිය රුපියලට දෙනවයි කියලා කියන්න විතරයි මේ රටේ මිනිස්සුගේ ඡන්දෙ ගන්න. හාල් කිලෝ එකෙන් රුපියල් 10ක් අඩු කරනවා, තෙල් වලින් රුපියල් 20ක් 30ක් අඩු කරනවා. ඡන්දෙ දෙන්න මට කිව්ව ගමන් දෙනවද නැද්ද? දෙනවා ගොම් මීහරා. ඒක නිසා කියන්න දෙයක් නැහැ. ඒ ගැන අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට ටැටර දෙන්න හොඳ නැහැ. මුං කුඹුරේ දාලා අර මේව පා ගන්න දාන්න ඕන. ඒ තරමට අඥානයි. දැන් මේව කියන්නේ කරුණා වෙන්නේ මේ ඇත්ත වශයෙන් මේව ඇහිලවත් මේ මිනිස්සුන්ගේ මේක මොලේ ඇතුලේ බෝම්බයක් වගේ මේක කුපුරලා ගිහිල්ලා ටිකක් මොලේ වැඩ කරන්න පටන් ගත්තොත් ළමයි වුණත් හම්බ වුණාම අර කොන්දට එකක් ගහන්න ඕනේ කියනෝනේ අඬන්න. පොඩ්ඩක් ඇසුවාමනේ කෑ ගහලා අඬන්නේ. මං හිතන්නේ මේ ඉන්න මිනිස්සුත් පොඩ්ඩක් අල්ලලා ඕ ගසලා දැම්මනම් ඕක අවදි වෙලා මේ තේරෙන ඔය ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ඔය දරුණු විදියට ඔළුව හැපිච්ච කට්ටියලු. දැන් අපි එක මහත්තෙක් ඉන්න කොහොමද උනේ කියලාම එයාගේ පොඩි කාලේ අක්ක ගහපු ගල් ගෙඩියකින් ඩීන් ගාලා ඔළුව හෙල්ලිලා එදා ඉඳලා මේ මිනිස්සු දෙවන්ත ලංකාවේ දෙවන්ත පෝසතෙක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට පහුගිය කාලේ කෙනෙක් මේ මොලේ නැතුව දිගටම බණ අහන්නේ නෝ කියලා මේ ස්වභාව ධර්මයෙන්ද කොයිද බයික් එකක් ගෙනල්ලා හක්කොල වාහනයක්ද කොයිද වැදුන ඔළුව. ඔළුව වැදිලා ටික දවසයි ධර්මයේ දැක්කා. මොලේ හෙල්ලිලා ඒ වැඩ කරන පටන් ගන්න. ස්වභාව ධර්මයෙන් කල්පනා කරා මෙයාගේ මොලේ වැඩ කරන්නේ මෙහෙම කොච්චර බණ ඇහුවත් මේක වැඩ කරන්නේ මේක ටිකක් හෙල්ලෙන්න ඕන කියත් ගෑල් හැප්පුව වාහනය ඩොක් කළා. දැන් මේ පහුගිය දවසේ කතා කරා ඊරිද කොයිද ඒ උපාදකම් මදට ඇවිල් ඉන්නවද දන්නේ නැහැ. අම්මේ ඒ නිසා මොලේ වැඩ කරන්න පටන් ගත්තා. ඔය ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් ඒ නිසා මොලේ වැඩ කරන්න පටන් ගත්තා. එහෙම දෙයක් තියෙනවා. ඔගොල්ලෝ කියලා අප්ප ගන්න එහෙම පාද නෑ. එහෙම කතාවක් ඒකෙත් ඇත්තක් ඇදී. දැන් අපේ ගුරු සාමීන් වහන්සේ නමක් මට මතකයි අපි භාවනා කරගෙන යද්දී භාවනාවෙන් සිත පිටපැන්නාම හයියෙන් ඩොක්කක් කරන්න කිව්වා. මං ටික දවසක් ඉතින් මං ඕක කර කර හිටිය පස්සේ කණ්ණාඩියෙන් බලනකොට හැම තැනම ගෙඩි. මං කෝ සාමීන් වහන්සේ මේමයි මේ ඩොක්ුණන් යන්න තමයි දැන් මේ හැම තැනම ගෙඩි ඔළුවේ මේකයි කියලා. එහෙම හයියෙන් අනින්න බෑ කොහොමද? අනේ මින් අනින්න කියලා කිව්වා. ඉතින් ඒ ඊට පස්සේ ඉතින් අපි නොයෙකුත් ක්‍රම උපායන් ඉතින් යොදා ගන්න අපේ මනස අර එක තැනක තියා ගන්න. ඉතින් මනස එක තැනක තියන්න ගිහිලා කවදාවත් එහෙම තියන්න බෑ. එහෙමනම් ඉතින් මැරෙන්න ඕන. පොඩ්ඩක් ඉතින් තෙරපගෙන එක සමාධියක ඉන්නකම් තියෙනවා. ආයි බුරු කරපු ගමන් මනස විචිප්ත වෙනවා. එහෙම නෙමෙයි. වාහන නැති මිනිස්සු නැති පාරක යන්න ඔබ හිතන්නට එපා. වාහන තීදි මිනිස්සු ඉද්දි ඒ පාරේ ඔබ සාමකාමීව යන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. දැන් ඒක තේරෙනවද? ඔබේ මනස ඇතුලේ සිතුවිලි තීද්දි අරමුණු තීද්දි අදහස් තීද්දි ආශාවල් තීද්දි වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම තීද්දි ඔය හිත ඇතුලේ සාමකාමීව ඔබ ගමන් කරන්නේ කොහොමද? අර පාර උපමාවට ගත්තේ ඒක. පාරේ තියෙනවා මොටෝ සයිකල් තියෙනවා ත්‍රී වීලර් තියෙනවා බක්කි කරත්ත තියෙනවා එක එක වේග සීමාවන් ගන්න පුළුවන් වාහන තියෙනවා විවිධ වර්ගයේ වාහන විවිධ මිනිස්සු තියෙනවා නොයිකුත් නොයිකුත් මාර්ග නීති කහිරවල් ආදී දේවල් තියෙනවා. කැඩිච්ච පාරවල් රළු පාරවල් බුරුළු පාරවල් ගුරු පාරවල් සහ කඳු පල්ලම් ඔය ඔක්කොම බාධක ගොඩයිනේ. ඔය මැද අපි සාමකාමීව යන්න වාහනේ පදවන්න ඉගෙනගෙන නැද්ද? දැන් ඒක අමුතු දෙයක් අමාරුවක්ද? ඒක පුරුදු වෙච්ච කෙනාට අමාරුකුත් නෙමෙයි. ඒක සානසීලී දෙයක්. ඒ පුරුදු වීම නිසා හැඩගැසීම නිසා ඒ වගේම තමයි ඔබේ මනස තුළ ඔබ සාමකාමීව පවතින ඉගෙන ගන්න. නමුත් ඔය පාරේ ඉන්න සෑහෙන අනතුරු කරගන්නවා. ඒ සාමකාමීව දන්නේ යන්නේ නැති අය. ඒ වගේම තමයි මනස තුල සාමකාමීව ක්‍රියාත්මක වෙන්න දන්නේ නැති කෙනා මොකද වෙන්නේ? අනතුරු සිදු කර ගන්න. හැබැයි හොඳ සාමකාමීව තමන් පදවගෙන යනවනම් අනතුරු අඩුයි. එනිසා ඔබේ මනස තුල ඔබ සාමකාමීව විසෙන්නට පුරුදු වෙන්න. නීතියක් දාන්න. තක්ක තක්ක විචක්කන. පියවරෙන් පියවර විචක්ෂණ සේවීව. එක එක නීතියක් අරගෙන එක රූලක් අරගෙන එයා ඒ රූලෙම ගමන් කරොත් එහෙම එයාට හරි වෙහෙසක් දැනෙනවා. හරි පීඩාවක් දැනෙනවා. එහෙම නෙමෙයි. මට මොකවත් එහෙම නැහැ නීතිය. මම පියවරෙන් පියවර එතන හෘදයාංගමව දැකලා ලෝකය දැකලා ජීවත් වෙනවා. දැන් අපි ඔබ වාහනයක් පදවගෙන යනකොට කොහොමද? පියවරෙන් පියවර දකින දකින තැනට අර මේක කපනවද නැද්ද? හරවනවද නැද්ද? හරවනවා. ගියර් වාහන නම් අතින් ඒ ගියර් එක කඳු පල්ලම් වලදී තැනියෙද්දී මාරු කරගන්නවා. ඔටෝ ගියර් නම් ඒක ඔටෝ මාරු වෙනවනේ. එකත් ඒක ඔටෝ මාරු වෙනවා. ඒකයි තියෙන ස්වභාවය. ඉතින් ඔබේ මනස එහෙම පියවරෙන් පියවර අලුත් විය යුතුයි. මුකුත් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. මම අද වාහනේ එලවන්නේ මෙන්න මෙහෙමයි කියලා. එහෙම කියන හිතන් ඉන්නවා. පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්දට පියවරින් පියවර අලුත් වෙවි ඔබ වාහනේ පදවන. ඒ නිසා මගේ මනස මෙන්න මෙහෙම තියාගන්න ඕන. ඈ අද පාරේ වාහන මුකුත් තියෙන්න බෑ. ඇඳිරි නීතිය වගේ තියෙන්න ඕන. ඔබට සාමකාමීව වාහන පදවන්න පුළුවන් නම් ඔබේ මනස සාමකාමීව පදවන්න ඔබට පුළුවන්. හැපෙන්න එපා. මනසින් තුල ගැටෙන්න එපා. පාරේ යන්නෙත් අපි ගැටීමක් නැතුව මනස තුල අපි ගමන් කරන්න ඕනත් ගැටීමක් නැතුව. දැන් අපි උදාහරණයක් වශයෙන් කිරි කෑම. අපි මෙතන ඉන්න හැමෝටම කිරි අනිවාර්යෙන් කිරි කන්න කියලා කියනවා. මං අහන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙකුට කිරි කෑම හොඳ වුණත් හැමෝටම කිරි හොඳයිද කන්නේ? නෑ නේද? සම්ප්‍රතිශාව හැදිලා තියෙනවා නම්, සෙමගතියක් තියෙනවා නම්, එතකොට එයාට මොකද වෙන්නේ? කිරි හොඳ නෑ කන්න. කිරි වල අපුල ගතියක් තියෙනවා, අපිරි ගතියක් තියෙනවා, එයාටත් කිරි හොඳ නෑ කන්න. ඒකෙන් යම් කිසි තියෙනවා. තමට ඇලර්ජි වෙන ගතියක් තියෙනවා, එයාටත් හොඳ නෑ. එතකොට හොඳයි ඉන්නෝ හොඳ. ඒ නිසා අපිට කිසි දෙයක් න්‍යායාත්මකව හොඳ හෝ නරකයි කියලා බෙදන්න බෑ. කිරි හොඳයි හැමෝටම කන්න කියලා බෙදන්න බෑ. කිරි බෙදන්න බැරි එකේ මේ ලෝකේ කිසි දෙයක් බෙදන්න බෑ. එනනම් කිරි නෙවෙයි මට එක මිනිහෙක් හම්බ වුණා, ජීවිතේට බත් කාලා නැති මිනිහෙක්. විශ්වාසද? කිව්වොත් එන රූකඩයක් වෙන්නේ නැති කියලා. රූකඩයක් නෙමෙයි. එයා ජීවිතේට බත් කාලා නැහැ. මොකද්ද? පාප ධර්මයක් නිසා. ඈ? ඔව්. පාන් සහ එළවලු පමණක් කන්න. පාන් නැත්තම් අපි භාවනා වැඩ සටහනටම ඇවිල්ලා යමු. අපිට මුණ ගැහුනේ මේ කඳු බොඩෙදී පුදුම දෙයක්. මේ මිනිස්සුන්ට පාන් තියෙන්න ඕන, එළවලු තියෙන්න ඕන, එච්චරයි. කවදාවත් බත් කාලා නැහැලු. මොකක් හරි පාප ධර්ම. බත් කන්න බැහැලු. ස්වභාවය ඒක. එයින් අදහස් වෙන්නේ සෑම විටම දෘෂ්ටිගත මිනිසෙක නොවේ, සජීවී මිනිසෙක් බවට පත් වෙන්න ඕන. සජීවී දහම. ඔබේ මොලේ තියෙන කිසිම දෙයක් සජීවී නෑ. ඔක්කොම රෙකෝඩින් තියෙන්නේ. තේරුණානේ? ඔව්. ඔක්කොම දාන්නේ එඩිට් කරලා හදලා දාන්නේ. කෙනාගේ හැටියට එඩිට් එක දාලා තමයි දෙන්නේ යාට. සමහර දේවල් ඔළුවේ දාගෙන කොච්චර කාලයක් එඩිට් කරනවද? කක්වත් සජීවීනේ. හැමෝම චිත්‍රපටි බලන්නේ. අපි බලන බෞද්ධ චිත්‍රපටිය, අරගොල්ලෝ බලන මුස්ලිම් චිත්‍රපටිය, මේගොල්ලෝ බලන කතෝලික චිත්‍රපටිය, මේගොල්ලෝ බලන හින්දු චිත්‍රපටිය. සමහර අය එකක්වත් ඕනේ නැහැ, මම චිත්‍රපටියක් හදාගන්න කියලා එයා එයාගේ චිත්‍රපටිය බලනවා. මේ ලෝකේ හැමෝම චිත්‍රපටි බල බල ඉන්නවා. මනෝමයා. මම මවාගෙන ජීවත් වෙනවා. ඉතින් ඔය යථාර්ථයක් හැටියට සත්‍යයක් හැටියට තවදුරටත් පිළිගන්න තැන ඔබ ඉන්නවද? හරියට ඔබේ තුල ආලෝකය නෝ නැති වෙනවනම් ඔය අවිද්‍යාත්මක සංකල්ප වලට දෘෂ්ටි වලට ජීවත් වෙන්න ඉඩ හම්බ වෙන්නේ. මනස හරි මායාකාරයි. මේ මායයා තමන් කොයි පැත්තකද රවට්ටලා තියාගන්න පුළුවන් ඒ පැත්තට එනවා මනස. තමන් භුක්ති විඳින්න කැමති මොනවා හරි දෙයක් තියනවාද ඒ දේ මායя දෙන්නම් කියලා ඔබ රවට්ට ගන්න බලන්න. තේරෙනවා නේද? මායя ඇවිල්ලා කියනවා සිද්ධාර්ථ කුමාරයාට මොකද කියන්නේ? සක්විති රජ වෙන්න දෙන්නම් මොකටද යන්නේ කියලා. එතෙන්දි මොකද කරේ සිද්ධාර්ථ කුමාරයා? හදවතින්ම ප්‍රතික්ෂේප කළා. හැබැයි සක්විති රජ කෙනෙකුට වඩා ඉහළ තැනකට පත් වුණාද නැද්ද? පත් වුණා. හැබැයි අර සක්විති රජකමට තුල තියෙන අඩුව දැක්කා. මටත් එහෙම වුණා. මටත් ඇවිල්ලා කියනවා මාර්යා ඔයා මේක දකින්න ඕනේ, බලන්න හොයන්න ඕනේ, ඔයාට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න හෙළවුරුමෙත් එක්ක ගියොත් එහෙම. කතා කරන්න හැකියාවක් තියෙනවා. තා පොඩ්ඩක් බොරු කීමේ හැකියාව ප්‍රගුණ කරගත්තාම ටක් ගාලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බවට පත් වෙනවා. එක් එච්චර තමයි අඩුවකට දෙන්නේ. පොඩ බොරු ප්‍රැක්ටිස් කරලා නැකාවනම් නේද? අර ටිකක් අර ඇඟටම දැනෙන්න සහෝදරවරුනි කියන වගේ අර වචන එහෙම ටිකක් පුරුදු වුණා නම් ඕක ටක් ගාලේ යනවා ගොඩ නේද? තව අම්මේ තාත්තේ කිව්වන්න පුරුදු වුණා නම් ඒක ඇති. නමුත් නෑ නෑ ඒව මහ පිස්සු විකාර ඒව ඕනේ නෑ කියලා හිතනවා. නෑ මට එහෙම අදහසක් තිබුණා. මම එක සැරයක් ඔය එකටත් කියලා බලන්න මේ පාර්ලිමේන්තුව බලාගෙන ඉන්න දවසක් ගියා. අර තියෙනවානේ පාර්ලිමේන්තුව අර අමුත්ත හැටියට ඇවිල්ලා බලාගෙන ඉන්න පුළුවන්. මට තේරුණා මේ වගේ නිෂ්ඵල තැන පුංචි ළමයි එක්ක යන්න හොඳ නැති තැනක් වැඩිහිටියන්ට පමණයි කියලා නම් කරන්න ඕන තැනක් කියලා මට හිතුණා. මට හිතුණා මේක ඇතුලේ නම් අමාරුවෙන් ඡන්ද ඉල්ලලා වේදන් කළා නෙමෙයි, මට මොන ගස් බැඳලා තිබ්බත් මේක ඇතුලේ නම් ඉන්න බෑ කියන අදහස තමයි ආවේ. හරියට රටට ණය වෙනවා මිනිස්සු. සමහර අය මේ රාජ්‍ය දේවල රාජ්‍ය ධනය මේවා භුක්ති විඳිනවා තමන්ගේ වගේ ලෝකයේ අය හිතාගෙන ඇති ලේසි කියලා. ගෙවන්න වෙන්නේ මීහරක් වෙලා, එළහරක් වෙලා. ඔය එළුව වෙලා, අර මේ වෙලා, ඔය සත්තු වෙලා, ඔය ගෙවන්න වෙලා තියෙන ඒවා. ලේසි නෑ. හැම මිනිස්සෙක්ගේම දහඩිය, කඳුළු, මහන්සිය තමයි කැප වෙන්නේ. මේගොල්ලෝ ඒ ෂෙයා කරන්නේ. නමුත් ඒව ගැන කිසිම අදහසක් ඒගොල්ලන්ට නම් නැත. කොහෙන්ද හූර ගන්න පුළුවන්, කඩා වඩා ගන්න පුළුවන්, ගොඩ වැඩි කර ගන්න පුළුවන්? ඒ දේවල් ටික ඒගොල්ලෝ නොපමාව ඔක්කොම කරනවා. ඒ පාර්ලිමේන්තුව ඇතුලේ හොඳයි කියන මිනිස්සු නම් කරන්න ගියොත් 225ක් ඉන්නවනම් 10කට වැඩි නම් හොයන්න බෑ. 225න් 10කට වැඩි හොයන්න බෑ. හොඳ මිනිස්සු කියන මිනිස්සු මේ ජීවිතෙත් එහෙමයි. මිනිස්සුන්ගෙන මිනිස්යන්ට මේ සාංශාරික නිදහස කියන එක 100ට එක්කෙනෙක් දෙන්නෙක්වත් නැති තරම් තමන්ගේ මේ මානසික නිදහස උදා කරගන්න ඕනේ කියලා කල්පනා කරන අය. මේ හාමුදුරන්ට ඕනෝට නිවන් දකින්න හදන්නේ නේද? හාමුදුරු කියන නිසා තමයි නිවන් දකින්න හදන්නේ. මේ නිවන් දකින්න කතාවක් නෙමෙයි. මම කිව්වනේ පැහැදිලිව නිවන් දකින්න බෑ. තමන්ට නිවෙන්නයි තියෙන්නේ. තමන් නිවෙන්නයි තියෙන්නේ. නිවන් දකින්න බෑ. එනිසා මොලෙන් සම්පූර්ණයෙන්ම අයින් කරනකම් ඔබට මේ නිවන් දකින්න බෑ කියන එක මොලෙන් අයින් කරගන්නකම් නිවන් අවබෝධ වෙන්නේ නෑ. නිවන් දකින්න බෑ කියලා හරියටම තේරුම් ගන්න විට, ප්‍රත්‍යක්ෂ වෙන විට ඔබට නිවන අවබෝධ වෙලා තියෙනවා. හැදෙන්නේ බලන්න මේ ලෝකෝත්තර සුවය ගුණය මේ ධර්මයේ ඔස්සේ ඔබට ලැබෙනවද කියලා. ලැබෙනවා නම් ඒ දෙස බලා සිටින්න ටික වෙලාවක් ධර්මයේ තුල ජීවත් වෙන්න. බලන් ඉන්න දෙයක් නැහනේ. ධර්මයේ තුල ජීවත් වෙන්න ටික වෙලාවක් සංසෝම. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ පෙට්ටගම් අතහරින්න කියලා නෙමෙයි, මමත්වය අතහරින්න කියලා. එතන පෙට්ටගමේ තියෙන දේවල් ඒක බාහිර දේ. මේ අපි වැරදි විදිහට ගත්තා. අර වෙසන්තර ජාතකයේදී පෙන්වු භෞතික අතහැරීම. භෞතිකවාදී විදිහට පෙන්වන්නේ අධ්‍යාත්මික ස්වરૂපය. අධ්‍යාත්මික ස්වરૂපය පෙන්වන්න භෞතිකවාදී ක්‍රමයක් උපයෝගී කරගන්නව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ බෝධිය දෙස අවබෝධයේ මුල් කරගෙන කටයුතු කරයි කියන එක පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ. බෝධිය දෙස බලා සිටිනවා චිත්‍රයක් අඳින්න වෙනවා කලාකරුවන්ට. කාටුන් ශිල්පයට හතර දිනක් මේසෙක කතා කරනවා. මේසෙ යට පොඩි කොටි වලියක් දානවා. එයා ඉදින් ලොකු අදහසක් දෙනවා. ඔය මේසෙ යට පොටියක් ඉන්නවයි කියලා කියන්න බෑ. එයා කියන්නේ මේ සාකච්ඡාව යට කොටියක් ඉන්නවා. කොටියෝ ඉන්නවා කියන්නේ. ඉතින් ඒ වගේ গুপ্ত විදියට අරුත් උපයන කලා ශිල්පය. ඉතින් ඒ නිසා එතනින් ඒ දෙල් දීලා තියෙන්නේ පරමාර්ථ දෙයක්. තේරෙනවද? පරමාර්ථ දෙයක්. දැන් මම මේ විග්‍රහ කරන්න හදන්නේ මේ මිනිස්යාගේ තියෙන සමස්ත ක්‍රියාදාමය ස්වરૂපය මෙතන තියෙන්නේ. අප කවුරුත් දන්නවා පටිච්ච සමුප්පාදය. සමුප්පාදයේ එක ආකාරයක තියෙනවා සමුදය වෙන පැත්තක් තියෙනවා, අනිත් පැත්ත තියෙනවා නිරෝධ වෙන පැත්තක්. යම සෑදෙන්නේ කොහොමද? ඒකේ විනාශය සිද්ධ වෙන්නේ කොහොමද කියන ආකාරය පෙන්වන්නේ. දැන් හැදෙන ආකාරය පෙන්වලා තියෙනවා නේ. අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලාය, සලායතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානපච්චය භව, භවපච්චය ඥාති, ඥාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. මේකේ මේ භෞතික අපි ඉගෙනගත්ත විග්‍රහය තුල යම් යම් දේවල් පෙන්වන ඒවා නිරෝධ කරන්න බෑ. ඒකයි වැරදි අඩුපාඩුකම් දිනන නිරෝධ කරන්න බැරි විදියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ නිවැරදි විග්‍රහය තුල මුළු පටිච්චසමුප්පාදයේම ජීවත් වෙලා ඉදී නිරෝධ කරන්න පුළුවන්. කෘතඥ විග්‍රහය තුල නම් නිරෝධ කරන්න බෑ. දැන් නාම රූප ටික කියලා බෙදුවම මේක කයයි මනසයි කියලා බෙදුවොත් එහෙම කයි නිරෝධ කරන්න බෑනේ කවදාවත්. ඒක එහෙනම් මැරෙන්න වෙනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ නාම රූප දෙක එක නෙමෙයි කියලා අපි දන්නවා හොඳටමනේ. යමක් හඳුනා ගැනීම සඳහා තියෙන ඕ නාම රූප දෙක තමයි නාම රූප දෙක. ඕනම දෙයකට තියෙනවා. කොස් ගෙඩිය ගෙවුවාම කොස් ගෙඩිය කියන රූපේ තියෙනවා. ඒකට නමක් තියෙනවා. ඔබ ළඟ තියෙනවද එකම එක කාරණයක්වත් නමක් නැති රූපයක්, රූපයක් නැති නමක්? නෑ. හැමතිස්සෙම මේ දෙකෙන් දෙකම තියෙනවා. එනිසා මේ ශරීරයත් එහෙම තමයි. නාම රූප දෙකක් තමයි. ශරීරයේ කියන රූපේ තියෙනවා. ඒකට නාමයක් තියෙනවා. එනිසා නිවැරදි විග්‍රහයට එන්න ඕන. දැන් බලන්න අවිද්‍යාව දුරු කරන ලස්සන ආකාරය මේ අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා. මේකේ නිරෝධ වෙන්නේ නැති දෙයක් තියෙනවා. දැන් මේ නිරෝධ ධර්මතාව ගියාගෙන යනකොට අර මේ පැත්තෙන් අර සමුදය වෙන්න කියපු කරුණු හැම එකක්ම ආයි මේ පැත්තට ආව මොකද්ද වෙන්නේ? නිරෝධ වෙනවා. ජීවත් වෙලා ඉඳී නිරෝධ කරගන්න පුළුවන් දෙයක්. එක දෙයක්වත් නිරෝධ කරගන්නේ නැතුව මේක ඉතිරි කරගන්න මොකක් හරි කියලා තියෙනවද? මේ තමයි සමස්ත මනුෂ්‍යයාගේ මනස. ආයි මීට වැඩි දෙයක් නැහැ. පටිච්ච සමුප්පාදය කියන්නේ ඒක. සසර පැවැත්ම කියන්නේ මනසේ පැවැත්ම. මනසේ සමස්ත පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ආයි මේක ඉගෙන ගත්තාම මීට වැඩි දෙයක් ඕන නැහැ. මම අහන්නේ නිරෝධ කරන්නේ නැතුව මේ සමුදේ වෙන ධර්මතාවල නිරෝධ කරන්නේ නැතුව එක දෙයක් මොනවා හරි මේකේ තියෙනවද ඉදිරි කරගන්න? මේ ජාති නිරෝධ. එහෙමනම් ඒකත් නිරෝධ කරන්න පුළුවන් එකක් නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් නිරුජ්ජන්ති. අන්න මේ ජරා මරණ ශෝක පරිදේව ඕ නිරෝධ කරන්න පුළුවන්. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධ. එන්න මේ ආකාරයෙන් මේ සියලු දුක් රැසේ නිරෝධය කරන්න පුළුවන්. එහෙමනම් මේ ජරා මරණත් කොහෙද තියෙන්නේ? ජරා මරණත් තියෙන්නේ ශරීරයේ නෙවෙයි මනසෙ තියෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඒකත් මනසෙ තියෙන්නේ. එනිසා බුදුවරු ජරාවටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ. ආදන් වහන්සේලා ජරාවටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ. ඒක තියෙනවනේ අර ධම්මපදේ ගාථා තියෙන්නේ. අප්පමාදෝ අමතකෝ ධම්මපමාදෝ පච්චුනෝ අප්පමත්තා නමී යන්ති. මැරෙන්නේ ජරාවටපත් වෙලානේ, මැරෙන්නේ නැහැ. අප්‍රමාදීව මැරෙන්නේ. එහෙමනම් අපි මේ ඉගෙන ගත්ත විදිහට නිරුද්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ මේ ජීවිතේ. මේ තියෙන හැම දෙයක්ම නිරෝධ කරන්න ඕන. දැන් ඔබ තුල සංඥා පහළ වෙනවා නේ. එතකොට මොකද කරන්න ඕන? කල්පනා කරන්න ඕන මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. සංස්කාර පහළ වෙනවා. විඥානේ පහළ වෙනවා. නාම රූප පහළ වෙනවා. සලායතන පහළ වෙනවා. පස්ස පහළ වෙනවා. වේදනා පහළ වෙනවා. තණ්හා උපාදාන පහළ වෙනවා. ඊට පස්සේ භව ගතියට වැටෙනවා. ඒ ස්වභාවය තියෙනවා. ඉතින් ජාති ජරා මරණ ශෝක පරිදේව මේ හැම දෙයකින්ම මම නිදහස් වෙන්නයි තියෙන්නේ. ඔබේ මනසේ තියෙන කිසි දෙයක් අල්ලගන්න කියලා දෙයක් නැහැ. නිදහස් වෙන්නයි තියෙන්නේ. මට තියෙන්නේ හොඳ සංඛාරයක් ස්වාමීන් වහන්ස, ධර්ම සංඛාරය තියාගත්තට කමක් නැද්ද? මෑ ඒක දන්නවා. මට හොඳ නාම රූප දෙකක් තියෙන්නේ බුදුහාමුදුරුව ගැන. මට තියෙන නාම රූප දෙක තියාගත්තට කමක් නැද්ද? ඒකත් අපි අයින් කරන්න ඕන. මට හොඳ සංස්කාර තියෙන, පුණ්‍යාභි සංස්කාර තියෙන, මං කරපු හොඳ දේවල් ටික තියෙන පුණ්‍යාභි සංස්කාරයක් තිබුණොත් ඒක ඉතින් සංස්කාර සංසාරේ නිවනට මේ සුගතියට යන්න උපකාරකයි. නමුත් මේ සුගතිය වඩා දීප්තිමත් කරගන්න පුළුවන් පුණ්‍යාභි සංස්කාරයක් අයින් කළා සිටියොත්. දැන් හොඳට පිං කරලා සතුටින් ඉන්න මම දායක සභාවේ සභාපතිට අවසානයේ මොහොතේ කවුරු හරි කියනවා, ඔබ දායක සභාවේ ඉදී මේ ඔබ ඔය වයසට ගිහිල්ලා හිටියට හොරකම් කළා නේද කියලා කිව්වොත්, අර මිනිස්සයට හක් පුදුම කේන්තියක් යනවනේ. කේන්තියක් ගිහිල්ලා තරහක් ගිහිල්ලා පුදුම විදියට දුකක් ඇති වෙනවා. මොකද හේතුව පුණ්‍යාපි සංස්කාරය ප්‍රතික්ෂේප කිරීමේ වරදට දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඔය හොඳ වැඩ කරන්න ගියපු අයට වෙන වෙච්ච දේ ඕක තමයි. හොඳ වැඩ කරන්න ගිය නරකයි කියලා කියපු ගම දුක් විඳින සිද්ධ වෙනවා. කුමක්ද අපිට අල්ලගන්න කියලා දෙන්නේ? අල්ලගන්න කියලා අබමල් රේණුවක්වත් අසුරු සැනක දෙයක්වත් මොකවත් නෑ අල්ලගන්න කියලා. එහෙනම් සියල්ල අතහැරියොත් මොකද වෙන්නේ? විඥානෙ නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන නිරෝධයි නේද? පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධයි, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරෝධයි. දැන් මේ වචනවල නැති ඊට වඩා එහයින් තියෙන සුන්දර ධර්මයක් ඔබට හහු වෙනවද, දැනෙනවද? ඒක තමයි දහම. ඒක සංඥා විඥාන වලින් අල්ලන එකක් නෙමෙයි, පවත්තන එකක් නෙමෙයි, පවතින එකක් නෙමෙයි. ඔහුම හැඩ ගැහෙන්න බලන්න, හැඩ ගැහෙන්න බලලා තව අවසාන තේරෙයි විඥානේ හැඩගස්වන්න බෑ. විඥානේ නිරෝධ කරන්න ඕන කියලා. අවිද්‍යාව කියන්නේ මේ ධර්මය නොමැතිකම. ධර්මයේ තියෙන තැන තමයි තමන්ගේ නුවණ පෑදෙන්නේ, විද්‍යාව මතු වෙන්නේ. ධර්මම එකතු කරන්න කියන්නේ, ධර්මයම අහන්න කියන්නේ ඒකයි. විද්‍යාව මතු කරගන්න. විද්‍යාව මතු කරගන්න මොහොතේදී තමයි මේ සංස්කාරවල විඥානවල නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව යාති ජරා මරණවල තියෙන තතු පේන්න පටන් ගන්නෙ. මොකද්ද? එහෙම එකක් නැහැ නේ කියලා කියන්නේ. ඈ මේක සංඥාවක් කියලා එකක් නැහැ. නැති සංඥාවක් අල්ලන් ඉන්නකන් සංඥාව ඒක. දැන් ඉඩමත් එහෙමනේ. මගේ ඊඩමක් නෑ, අල්ලන් ඉන්නකම් මගේ ඊඩම. වික්ක ගම මගේ ඊඩම නෙමෙයි. කාර් එක අල්ලන් ඉන්නකම් මගේ කාර් එක. අතෑරි ගම මගේ කාර් එක නෙමෙයි. සංඥාවත් එහෙමයි. අල්ලන් ඉන්නකම් මේ සංඥාවක් තියෙනවා. සංඥාව මගේ. අතෑරපු ගම සංඥාව මගේ නෙමෙයි. ඊට පස්සේ සංඥා එනවා. නමුත් අර විකුණපු කාරක ගෙදර ඉස්සරහින් යනවා. ප්‍රශ්නයක් නැහැ. කොහෙද යන්නේ කියලා නැහැ. මේ මනුස්සයට මේ මනුස්සයෙ ගොන් දියා ගන්න පුළුවන් සල්ලි දෙන්නේ අරන් තියෙන්නේ. ඊට පස්සේ සංඥාවේ වේදනා ප්‍රශ්න මෙයාට අඩුයි. නාම රූප තියෙනවා. එයාට ප්‍රශ්න නැහැ. සලආයතන වැඩ කරනවා. ඒ ප්‍රශ්න නැහැ. වස වේදනා තණ්හා උපාදාන තියෙනවා. ජාති ජරා මරණ තියෙනවා. නමුත් එයාගේ නෙමෙයි. එයාගේ ආත්මය කරගත්තනේ ඔබේ නොවන දේවල් කියලා ඔබ යම් යම් තරමක් හිතනවා ඇති. හරි ඒ ටික හරි කියලා හිතමු. ඒත් ඔබ ඔබේ නොමෙයි කියලා හිතන්නේ තව පුජ්‍යලයකට එක දාලා කියයි තියෙ. සබදාමටයි තියෙ කියලා නෙමෙයි. අර ඊඩම මගේ නෙමෙයි කියලා හිතන්නේ ඒක තව පුජ්‍යලයකටයි තියෙ කියලා අපි හිතන්නේ. මේක මගේ කියලා හිතන්නේ මම නෙමෙයි පුජ්‍යලයටයි තියෙ කියලා. ඇත්තෙම බලව ඒ ඊඩම වෙන පුජ්‍යලයකට අයිතිත් නෑ, මේ ඊඩම මට අයිති නෑ කියන තැනට එනවා. ඒ නිසා බය නැතුව අනුන්ගේ ඊඩම කාරි ගයක් හදන් පදිංචි වෙන්න පුළුවන්. මොකද මගේ ඊඩම ගයක් හැදුවේ කියලා අහන්න සත්වේ පුජ්‍යලයක් නෑනේ. මම මේ වගේ කියලා ගයක් නෑ. ඒ නිසා මම හදාගත්තා. ඒක සම්මුතිය. එහෙම කරන්න පුළුවන් කම නෑ. ඒක සම්මුතිය සම්මුතිය විදිහට අපි අඳුන ගන්නවා. දැන් අපිට වාහන නතර කරන්න අනාගතයේදී ඉන්න ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපිත් අර සම්මුතිය ගන්න වෙනවා. නැත්තම් කරගන්න බැරි වෙනවා අපිට. වාහන මග තියෙන කට්ටිය පාර නතර කරන් හප්පන්යයි. ඔව් හරි. තමන්ට හරි සංවේදීව හොයාගන්න පුළුවන් තමන්ගේ උපාදාන ශක්තිය. තමන්ට එතන දැනෙනවා. තමන් අල්ලගත්ත තැන දැනෙන. උදාහරණයක් වශයෙන් කටුවක් ඇනිච්ච තැන තමන්ට දැනෙනවනේ. ඇඟේ බිබිලක් තියෙන තැන තමන්ට දැනෙනවනේ. දඩයක් හරි කුෂ්ඨයක් හරි තියෙන තැන තමන්ට දැනෙනවනේ. තුවාලයක් තියෙන තැන තමන්ට දැනෙනවා. ඒහා සමානව තමන්ගේ උපාදානයේ තියෙන තැන තුවාලයක් දැනෙන්නාසේ දැනෙනවා. ඒවයි මොනවද වැහින්නේ? තමන්ට වේදන වැහිනවා, තමන්ට දැනෙනවා. එතන මම වගේ ආත්මය වශයෙන් අල්ලගෙන ඉන්න ස්වභාවය දැනෙනවා. එතනට ඇති තණ්හාව උපාදානේ තමන්ට දැනෙනවා. ඒ දැනෙන තැනින් තමයි තමන් හොයාගන්න ඕන. ඒ රෝගයක් වුණත් එහෙමනේ, රෝගයක් බවට හඳුනාගන්නේ වේදනාවක් සම්බන්ධයෙන්. හරි. දැන් මම පින්නතුන් කීපයක් අහලා බලන්නම් මොනවා හරි. මේ මොකද්ද? හරි. මේ මොකද්ද? මේ මොකද්ද? එතකොට මේ මොකද්ද? මේ මොකද්ද? මේ මොකන්ද? දැන් මම ඔබට කියන්නේ ඔබ ජීවිතේ පුරුදු වෙන්න, නිහඬව ඉන්න, පාඩුවේ ඉන්න, නිකන් ඉන්න. ඔබේ ඉන්ද්‍රියන් නිතරම ඔබේ සංඥාවෙන් ඔබගෙන් අහනවා මේ මොකද්ද? අර සද්දයක්. ඒ සද්දේ මොකද්ද? මේ රූපය බලන. ඒ රූපේ මොකද්ද? නේද? මේ රසයක් ආවම ඒ රසේ මොකද්ද? මේ ගඳක් ආවම ඒ ගඳ මොකද්ද? මොන හරි පුජ්‍යලේ මතක් වුණා, ඒ පුජ්‍යලයා කවුද කියලා අහනවා. මුනිවරයෙක් සේවාසේ කරන්නේ. මගෙන් අහන්න බලන්න. මගෙන් අහන්න කොයි වගේ ප්‍රශ්න? නේ. එහෙම ඇහුවාම නේ මොකක් වුණා මට මොකෝ? මේ මොකද්ද කියලා ඇහුවාම මොකක් වුණා මට මොකෝ? කවුරු හරි ඇවිල්ලා මේ කොස් ගහට ගේනවා දෙල් ගහේ කියලා. ඉතින් මට මොකෝ? සමහර දෙල් ගහ නෙමෙයි මේක පොල් ගහ වුණා මට මොකෝ? එරණේ ප්‍රශ්න. යාරයා කොස් ගහ කියලා අල්ලගෙන ඉන්න තැන ඇවිල්ලා මෙයා දෙල් ගහලා කියපු ගමම්ම තරහ යනවානේ. කේන්තියක් යනවා. තමන් දෘෂ්ටිගත වෙලා ඉන්න ආකාරයට වඩා වෙනස් විදියකට කියක් කියනකොට. මේක පොල් කොස් ගහ දෙල් ගහ නෙමෙයි, පොල් ගහ වුණත් මට මොකෝ? තේරුණානේ. එතකොට මෙතෙන්ට ආවහම කෝ ජාතියක් කෝ ආගමක් කෝ වර්ගයක් කෝ කුලයක් ගෝත්‍රයක් මොකක්වත් නැහැ. සම්මුති වශයෙන් ගන්න තැන සාධාරණ හා අසාධාරණ කියන தත්ත්වයේ තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒක ඉතින් තමන්ගේ ආත්ම ආරක්ෂාව තම තමන් ගුණ අංගයක් වශයෙන් ඒක වඩා වර්ධනය කරගෙන අවබෝධයෙන් කටයුතු කරන එකයි තියෙන්නේ. තේරුණානේ? බලන්න අපේ මහානායක හම්දුරු අන්දලා තියෙන විදිය, ඔය අපේ මුස්ලිම් පුජ්‍යලයෝ අපේ කියන්න බෑ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා සම්මාදිටික වෙන්නේ සද්ධර්මය අවබෝධ වෙන්න අපේ කියන්නේ. ඊළඟ પરම්පරාව ඉඳලා බෞද්ධ කරන බවට පොරොන්දු වෙලා තමයි ඔය දළදා මාලිගාවේ ඔක්කොම කඩවල ඉඩම් කඩන් aran තියෙන මාලිගාවට අයිති ඉඩන්නේ ඔය ඔක්කොම පාවිච්චි කරන්නේ. පල්ලි පවා ගැහුවේ ඔය මාලිගාවට අයිති ඉඩම් වලනේ. ඒ ඔක්කොම අරගෙන තියෙන මුල් කාලේ ඊළඟ પરම්පරාව ඉඳලා බෞද්ධ කරන කොහොමද ඇඳිල්ල? කපටි කියන්නේ සට කපට. ඔව් උඩින් මල් අතුරලා දෙනවා. යටින් ගිනි බෝල ගෙනියන්න පුළුවන් උජ්ජලයේ අතිශයින් ප්‍රවේශම් වන්න. මොනතරම් හිතවත්කම් පෑවත් ඒක කාටවත් දකින්න බෑ. ඕන් ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටික බලවේගයේ තියෙන අතිශයින්ම ගැඹුරු තැනක සැඟිලා. ඒ නිසා අතිශයින්ම නෝනා මාත්‍යා සර් කිව්වට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. නිකන් පරිස්සම් වෙන්න. මමත් කඩේකට ගියාම මටත් එහෙම දෙයක් වුණා. උඩින් කියනවා ආ ඉන්නේ ඉන්නේ සාදු වෙන්නේ මෙහෙම කියලා කිව්වා. එහෙම කියන ගමන් මේ මිනිස්සයා දෙමලින් කියනවා. අනිත් එක්කෙනාට ඒ බම් මෝඩෙක් ඇවිල්ලා ඉන්නවා මේ වරෙන් කියලා කියනවා. මාත් එක්ක ගියා හමුදා නිලධාරියෙක්. මිනිහට මූල එක පාට ඇඹුල් වුණා. මොකද හේතුව ඒ ආපනයේ ඉඳලා දෙමළ ගුලුවා. උඩින් ගියා ආ සාදු වෙන්නේ ඉන්නේ මොකද්ද වුණ කියලා නේ. අනිත් මිනිහට කිව්වා ඒ බම් මෝඩෙක් ඇවිල්ලා ඉන්නවා මේ වරෙන් කිව්වා. එකන අපි මෝඩ මිනිස්සු ඇත්ත. ඒගොල්ලෝ හැමෝම අපි මෝඩ මිනිස්සු. මොකද ඒගොල්ලන්ගේ කඩවල වල රින්ගන එකනේ. අපි මෝඩ මේ රටේ ඉන්න දීප එකනේ. ඈ මේ රටේ මේ ඒගොල්ලන්ගේ රටවල් වල වගේ අපි ධර්මය හරියට ආරක්ෂා කරගන්න කැප වෙච්ච නැති එකනේ මෝඩකම. සාධාරණ මෝඩකම ඒක. ඒගොල්ලන්ගේ රටට බුදු පිළිම ගෙනියන්න දෙන්නේ නැහැ. අදුම ධර්මයේ මේ පැත්තෙන් මේ මාලදිවෙනට බුද්ධ රූප ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් ඒ රටේ ඉන්න ජනතාව අපේ රටට පදිංචි කරගෙන ලක්ෂ ගණක් ගන්න ඕ කැපුණා. අර ඉඩ තියෙන ඕස්ට්‍රේලියාව වගේ වට යවපියකු මේ රට මේ පොල් කට්ටක් වගේ ඉඩමදිනේ මේක. මේ ඉන්න ජනතාවට තියෙනවා මහා දූපත් විශාල වශයෙන් තියෙන රටවල්. ඒවට යවන්න මේ ඒවයි සාපේ ඔය වෙන්නේ අපේ මහින්ද ගොයියට. ඒ සාප වැදිලා තියෙන්නේ මේ රට මිත්‍යා දෘෂ්ටිය පුරවනවට. ඒ නිසා කිසි වෙලාවක මිත්‍යා දෘෂ්ටියට උපකාරයක් කළොත් ඒ උපකාර කරපු සියලු දෙනා මේ රටේ රුවන්වැලි සෑය පුපුරවා හරින දවසට දිවි ලෝකෙ හිටියත් අපායට යනවා. කිසි වෙලාවක මිත්‍යා දෘෂ්ටියට උපකාර කරලා තියන්න එපා. ඒක මහා පෞසිද්ද වෙන 750කින්වත් උපකාරයක් නොකළ යුතුයි. ඒක ආගම් ජාති බාධ නෙමෙයි. ඒක සම්මුතිය. සම්මුතියේ අවිද්‍යාවට නැගී හිටින්නට ඉඩ දෙන්නට හොඳ නෑ. ඒ අපි දැකලා තියෙන අපි කීමට අහලා තියෙන අපි කතාවෙන් වලේ ඉන්න කොටියට කොට දාපු ගමම ඉස්සල්ලම කන්නේ කොට දාපු මිනිස්සයා බඩගින්නේ ඉන්න නිසා. ඒ නිසා නරියෙක් ඉන්න ඕන නඩුව විසඳන්න කොටිය ආයෙ වලට බස්සලා ගමේ ගොඩින් තියලා ගමේ නිදහස් කරන්න. ඒ නිසා උපායශීලීව අපි ඡන්ද ගන්න ඕන නොයිකුත් දේවල් කියන්න ඕන තමයි. නමුත් අපි ලෝකේ මිත්‍යා දෘෂ්ටි අවිද්‍යාව දුරු කිරීම සඳහා ක්‍රියා කරන්න ඕන උපාය මාර්ගික සීලම මානසියෝ එතෙන්ට කපටි වෙන්න ඕන. එතෙන්ට වචනේ පාවිච්චි කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය පරාජය කිරීම සඳහා මොන දෙයක් භාවිත කළත් ඒකෙන් පාපයක් සිද්ධ වෙන්නේ පිනක් සිද්ධ වෙන්නේ. ඒ ධර්මයේ පහළ වෙන්නේ මේ අර මේ මෝඩ කරුණාවත් එක්ක සම්බන්ධ වෙච්ච න්‍යායන් එයාට නැහැ. එයා ප්‍රායෝගික දර්ශනයට ආවට පස්සේ එයා තුළ අර මෝඩ කරුණාව කියන එකක් නැහැ. මෝඩ මෛත්‍රී කියන එකක් නැහැ. එයා ලෝකේ දන්නෝ විද්‍යාමාන කරන්න ඕන මොකද්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වද මේ හැම කෙනාගේම ආගම හැම කෙනාටම අදහන නිදහස් හරි මෙහි තියෙනවා කියලා. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම සම්මා දිට්ඨියේ පිහිටන්වීම සඳහා පාපයෙන් දුරු කිරීම සඳහා කටයුතු කළා. නමුත් අද කියන්නේ මොකද්ද? ඒ අයට ඒ ආගම අදහන නිදහසක් තියෙනවලු. ඒ නිසා තමයි මේ රටේ ඉන්න මෝඩයෝ කියලා ඔවුන් කියන්නේ ඒකයි. සාධාරණ නැද්ද? සාධාරණයි. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවිද්‍යාව තුල එච්චර බලපෑමක් කරලා ඒ විදිහට කටයුතු කරනවා නම් අපිට විද්‍යාවත් තුල ඉඳලා කොච්චර වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනද? එන්නානේ. ඒ නිසා විද්‍යාව මෘදු වෙන්න නැගී හිටින්නේ අවිද්‍යාවයි. ඒ නිසා විද්‍යාව මෘදු කරන්න එපා. විද්‍යාව ශක්තිමත් කරන්න. මම දවසක් කිව්වහම කාලත මේ ඔබ මුකුත් නොකර සිටින්න කියලා ඉස්සෙල්ලම කරලා තියෙන බණහන එක නතර කරා. මං අහුව දැන් සතියක් විතර මුකුත් නොකර සිටිය. ඔව් සායනාද මම බණ පදයක්වත් ඇහුවේ නෑ. ඉතින් ඒ නිසා ඒක තමයි එන වැඩේ. දැන් එතකොට අනිත් දේවල් ටික ඒ විදිහටම කළා. ඉතින් මං කියවා ඉතින් ඒවා මුකුත් කියන ගණේට අයිති වෙන්නේ නැද්ද? ආ ඒක නේ නේ නැමේ ඒවත් අයිති වෙනවනේ. ඒ නිසා දැන් අපි ධර්මයේදී කියන ඔබ මුකුත් නොකර සිටින්න කියලා ඉස්සල්ලාම බණ ධර්මයේ යන ඔක්කොම ඔළුවෙන් අයින් කරනවා. ඊට පස්සේ අර තමන්ගේ අර ස්වභාවය තියෙනවනේ දීවත් වෙච්ච නැති. ඒ ටික පවත්කම යනවා. ධර්මයේ ගන්න අනිකුත් සියලුම ක්‍රියාකාරකම් ටික ඉවත් කිරීම සඳහා ධර්මයේ නැතුව බෑ. ධර්මයේ තමයි අපිට කොස්ස හැටියට ඉඳලා හැටියට විෂ බීජ නාශකයක් හැටියට ගන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණානේ? ධර්මයක් හරින්න එපා. ධර්මයේ හරියට විතරයි හරි ඍජුයි. සමස්ත ලෝක ජනගහණයෙන් 185ක් අනුරාධපුර යුගය වගේ යුගයන් වල එනකොට සමස්ත ලෝක ජනගහණයෙන් 185ක් බෞද්ධයෝ. ඇයි හේතුව? සජීවී දහමක් තිබුණා. මේක ආස්වාදනීයයි. දැන් මේක මොන ආගමිකයෙක් මොන ජාතිකයෙක් හරි දැනගත්තොත් එහෙම මේ දෘෂ්ටි මායාවක අපි පැටලිලා ඉන්නේ. මේ මල විකාරයක් මේ ඔළුවට දාගත්ත මේ බහුබූත ටික කියලා ඕක අයින් කරන අනිවාර්යයෙන්. මේක මම මෝහණයටපත් කළා. මේ තියෙන්නේ තත්වාරෝපණයෙන් හැමදාම ආරූඪයක් කරනවා ඇදහිීම කියන තුල. ඒ තුල මට මේ පිස්සුවක් හදලා තියෙන්නේ කියලා එයා දැනගත්තොත් එයා ඒ පිස්සුවෙන් නිදහස් වෙලා ඉතාම සෞම්‍ය නිදහස් මිනිස්සෙක් බවට පත් වෙනවා. දැන් මම කිව්වේ අනිත් අයට මේ විශේෂයෙන් ඒව පාලනය කරන්න හිරිහැරයක් කරන කෙසේ වෙතත් තමන් ඒවට මිත්‍යා දෘෂ්ටියන් වලට උදව් කරන්නට දහමේ මේ අවකාශයක් නැහැ කියන එක මම මේ පැනලා දුන්නේ. පැහැදිලිව පැනලා දුන්නේ ඒක. ඉතින් ඒ විද්‍යාව පහළ වුණා නම් අපේ මිනිස්සුන්ගේ කොඳු නාරිට හොඳට කෙලින් වෙලා ගිහිල්ලා අභිමානවත් මිනිස්සු මේ රටේ නිර්මාණය වෙනවා. ධම නැති නිසා තමයි කොඳු නාරුට ඇලවලා තියෙන්නේ. මේක කරන්න එපා මේක කරන්න කියන දරුවෝ නෙමෙයි අපි හදන්න ඕන. කරන්න ඕන දේ කරන්න, නොකරන්න ඕන දේ යාටම තේරුම් ගන්න පුළුවන් කුසලතාවයක් ඇති මිනිස්සු. දැන් ඔබට වුණත් මට කියන්න තියෙන්නේ මේක කරන්න එපා මේක කරන්න කියලා නෙමෙයි. මේක කළාම මේකයි, මේක කළාම මේකයි කියලා තේරෙන මිනිස්සෙක්, තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් නිර්මාණය කරන්න. ඒකට තමයි චින්තාමය ප්‍රඥාව දෙන්නේ. දැන් අපි දාලා තියෙන්නේ කොහමද? අර කම්පියුටර් වගේ මේවා කරන්න එපා මේවා කරන්න. එහෙම දාලා හරියන්නේ නැහැ. දැන් බලන්න ඔබේ මොළේට තියෙන නිදහස. අනන්ත විශ්වයේ නිදහස ඔබේ මොළේට තියෙනවා. ඒ නිදහස ඔබ ගන්න ඔබේ මොළය තුල. එතනින් තමයි ලෝක සාධාරණත්වය හා යුක්තිය විසඳෙන්නේ එතනින්. එයා ඊට පස්සේ එයා තුල තියෙන මානව දහම කියන එක. ඒ කියන්නේ බුද්ධ ආගමත් නෙමෙයි, මුස්ලිම් ආගමත් නෙමෙයි, කතෝලික ආගමත් නෙමෙයි, Hindu ආගමත් නෙමෙයි, Jain ආගමත් නෙමෙයි, වෙන මොනවා හරි ආගමකට සියක් විතර තියෙනවනේ. මහායානත් නෙමෙයි, හීනයානත් නෙමෙයි, තියෙන්නේ මොකද්ද? මානව දහම. සැබෑ බුදු දහම කියන්නේ මානව දහම. මානව දහම කියන්නේ අර මානව හිමිකම් දෙපාර්තමේන්තුව ලියපු ඒව නෙමෙයි. ආත්ම සංවේදී වාත්තානං උපමං අත්වා කියන තැනින් තියෙනවා. දැන් අපි කිසි වෙලාවක මිනිස්සු විනාශ කරන්න කියලා නැහැ. දෘෂ්ටි විනාශ කරන්න. ඒ දෘෂ්ටිගතව නැගී සිටින්නට, දෘෂ්ටි වලින් ක්‍රියා කරන්නට ඉඩ දෙන්නට හොඳ නැහැ. දෘෂ්ටි නැති කරන්න ඕන. තේරුණානේ? ඒ නිසා මට නම් වැදගත් නැහැ. සිංහල මට වැදගත් නැහැ. අර ආගමේ මේ ආගමේ මට වැදගත් නැහැ. මේ රටේ බුද්ධිමත් මිනිස්සු හිටියොත් ඇති. බුද්ධිමත්ය ඥානාන්විත විය යුතුයි. උසස් චින්තාවකින් හැබි මිනිස්සු හිටියේ. ඒ නිසා මට කිසිම ආගමක් එක ප්‍රශ්නයක් නැහැ. තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් එක. බෞද්ධිය මිත්‍යා දෘෂ්ටික නම් ඒ අය කෙරෙහි පිළිකුලක්. අනිත් අය මිත්‍යා දෘෂ්ටික නම් ඒ අය කෙරෙහි පිළිකුලක් තියෙන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ ළඟ පිළිකුලක් ඇති නිසා. පිළිකුල් සහගත දෙයක් ඇති නිසා පිළිකුල්. මට පිළිකුල් නෑ. ඒ පිළිකුල ඒගොල්ලන්ටම තමයි තියෙන්නේ. ඒක හරියට මේ අවිද්‍යාවේ පිළිකුල කියලා කියන්නේ මහා වන වෙච්ච තුවාලයක් තියෙන මිනිස්සෙක් දැකීම හා සමානයි. මේ අධ්‍යාත්මික මිත්‍යා දෘෂ්ටිය නැත්තම් ඒ මිනිස්සෙට පිටින් වනවෙච්ච තුවාලයක් තිබ්බත් ඒ මිනිස්සෙ පිළිකුල් කෙනෙක් නෙමෙයි. මනසින් කුණු වෙච්ච මිනිස්සයෝ, සරවගලන මිනිස්සයෝ, තුවාලයක් තියෙන මිනිස්සයෝ මොනතරම් පීඩාකාරීද? මොනතරම් අහිත අනර්ථය සිද්ධ කරයිද කියන එකයි. එනිසා ඔබේ ආගම දහම මානව දහම බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය. බුදුහාමුදුරුවෝ ආගමක් හදපු, දෘෂ්ටියක් හදපු, න්‍යායක් හදපු, දර්ශනයක් හදපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි තුල්ලෝ තිලක, භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුද්ධ කියන නාමය, තථාගත කියන නාමය ලැබිලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම බොහෝම සිසිලතිව, ඒ වගේම සහනශීලීව මේ අපිට මේ ධර්මයේ ප්‍රගුණ කරගන්න මේ අවකාශය සලසලා දුන්න අපේ චන්දනතිසේර මහත්මයාට, ශාම්නතිසේර මහත්මියට, කටයුතු කරපු මේ පවුලේ ඥාතීන් සියලු දෙනාටමත් මේ පින් අයිති වෙත්වා. පින්තුන් හැදුව වැඩුව මෞපියෝ ඇති. ඒ වගේම ඒ අපේ චන්දනතිසේර මහත්මයාගේ, ශාම්නතිසේර මහත්මියගේ දෙමව්පිය දෙපළම දෙපැත්තෙම ඉන්න ඒ ඇයටත් සසර වේවා, නිවන් සුව පිණිස වේවා. ඔබගේ මව්පියන්ටද සසර නිවන් සුව පිණිස වේවා. සුජීවත්ව වාසය කරන්නේ නම් ධර්ම අවබෝධය පිණිස වේවා. සසරට එකතු වියත් නම් සසර කල්යාණ මිත්‍ර ඇසුර නිවන් සුව ලබත්වා කියන උතුම් ප්‍රාර්ථනය ඉෂ්ඨකාමී දෙවියෝගෙන් අනුමෝදන් වෙත්වා. කලට වේලාවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ හැම දිනාටම මහා මහා ඉක්මනින්ම ධර්ම අවබෝධය කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාව, වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.